ආරබත නිකමත යුංජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුංජරෝ යෝයි මස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරම් දුක්ඛසන්තං කරිස්සති. හොඳයි, අද පටන් අපි අපේ හාමුදුරු සඳහා සිදු කරන ධර්ම සාකච්ඡා මේ වැඩසටහන මෙතනින් දැන් පටන් ගන්නවා. අප සිදු කරන විවිධ වැඩසටහන් වලට විවිධ නම් දාලා තියෙනවා. මම මේකට අලුත් නමක් දැම්ම, ඔබ වහන්සේලා දකින්න ඇති. අන්තිම පිටුවේ නමක් තියෙනනේ, සංඝසරණ නැන කිරණ කියලා. ඔය එක තමයි අපි මේකට දාපු නම. ඉතින් ඒකේ පළවෙනි සාකච්ඡා විදිහටයි මේ කියන්නේ. එතකොට මේකෙන් තාතකින් ධර්ම කරුණු සාකච්ඡා කරනවා. ධර්ම කරුණු ගත්තත් ඒව අපේ දෛනික ජීවිතයට සම්බන්ධ කරන ආකාරය, ඒකේ ප්‍රතිඵල ගන්න ආකාරය, ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ ආදී අපි සාකච්ඡා කරනවා. ඊට අමතරව අපි ටිකෙන් ටික ඉංග්‍රීසි වචනත් අපි මේ මාතෘකාවට අදාළ කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සටහනෙත් තියෙන එක අතකට, අනිත් අතින් අපි කරන රෙකෝඩින් එකෙත් ඒක ඉතුරු වෙලා තියෙනවා. අමාරු නම් පස්සේ හරි ඒක අහන්න පුළුවන්. ඒක ගැටලුවක් කරගන්න එපා. ඉතින් මං හිතන්නේ අපි විදේශ රටක ඉන්න අය හැටියට අපට ඒකත් වැදගත් වෙනවා. ඒ දෙකම ගියොත් මං හිතන්නේ ඒක ප්‍රයෝජනවත් වෙයි කියන හැඟීමෙන් තමයි මේ විදිහට අප පටන් ගත්තේ. මෙතන පටන් අපි බුදුදහමේ මූලික ඉගැන්වීම් වල ඉඳලා ටිකෙන් ටික ඉදිරියට කරුණු සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුදහම ගත්තොතින් තේන ලක්ෂණය තමයි සම්පූර්ණම ධම්මග කියලා කියන්නේ එකාතකින් සතුටෙන් ඉන්න තියෙන මාර්ගය. දෙනක් බුදුරජාණන් වහන්සේ ළඟට ආපු බ්‍රාහ්මණය කියනවා, බුදුහාඳුරනේ මේ ලෝකයේ මිනිස්සු හුඟක් දේවල් කරනවා, කරන්නේ ඉක්මනින්ම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන. ඉගෙන ගන්නවා, රැකිරක්ෂා කරනවා, දරුවෝ හදනවා, ගොවිතැන් කරනවා. මේ කරන බොහෝ දේවල් වලින් ඉක්මනින්ම ප්‍රතිඵල තියෙනවා, ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා. ඒ ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දේවල් තමයි සාමාන්‍ය මිනිස්සු කරන්නේ ලෝකේ. එහෙම කරද්දී ඇයි බුදුහාඳුරනේ ඔබ වහන්සේ මේ බොහෝ කල් ගත වෙලා ප්‍රතිඵල ලැබෙන ප්‍රතිඵල ගැන දෙන කරුණු පැහැදිලි කරන්නේ කියලා. එතකොට බුදුහාම දේශනා කරනවා, බ්‍රාහ්මණය මේ කියන කරුණු තමයි ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන්නේ කියලා. ඒක ධර්මයේ සඳහන් වෙනවා, සන්දිටික අකාලික කියලා ගුණ දෙකක් තියෙන්නේ. එතකොට මේ ජීවිත කාලයම සහ අකාලිකව ඉතාම ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන දෙයක් තමයි මේක. එතකොට අපි මොනව කරත් අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ සතුට. එතකොට සතුට ලැබීම සඳහා ලෝකේ යම්කිසි දෙයක් කරනවා නම් කෙනෙක් අන්නේ දේවල් අතුරින් ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන, ඒ වගේම දීර්ඝකාලීනව ඒක යහපත සිදුවන දේ තමයි ධර්මය කියන කාරණය. එතකොට ඒකට තමයි ධර්මයේ ගුණ සඳහන් කරද්දී විශේෂයෙන් අකාලික කියලා කියන්නේ. ඉතින් ඒක තුළින් අපට ඉක්මනටම අපට ජීවිතයේ සතුට ලැබෙන ක්‍රමයේ අවතීර්ණ වෙනවා. සහ අනිත් දේ තමයි දහමත් ජීවිතයත් අපි එකක් බවට පත් කර ගන්නට ඕන. අපි බොහෝ විට ධර්ම පොත්පත් කියවීම, බණ කියවීම එක පැත්තක්, ජීවත් වීම සහ අනිත් කටයුතු කිරීම අපි දෙකක් ඉදිරියේ සැලකන්නේ. නමුත් ඇත්තෙන්ම අපි ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ, ටිකෙන් ටික දහමට එනවා කියන්නේ, කල්යාණ මිත්‍රයන්ට සමීප වෙනවා කියන්නේ මේ දහමත් අපේ ජීවිතයත් එකක් බවට පත් කර ගැනීම. එතකොට දහමයි අපේ ජීවිතයයි ඈතින් නම් තියෙන්නේ ඇත්තෙන්ම අපි සාර්ථක වෙලා නැහැ. එතකොට අප මේ කරන හැම දෙයකින්ම කල්‍යාණ මිත්‍රයෙක් ආශ්‍රය කළත්, ධර්මයක් ශ්‍රවණය කළත්, චාන්ටින් එකක් ඇහුවත්, භාවනාවක් කළත්, සතිපට්ඨානෙ වැඩුවත්, මේ හැම දෙයකින්ම කරන්නේ අර ජීවිතය සහ ධර්මය අතරේ පරතරය අඩු කරන එක. පරතරය අඩු කරලා අවසානයට එනකොට අපේ හුස්ම ගැනීමයි ධර්මයේ ප්‍රැක්ටිස් කිරීමයි එකට පෙරලල යනවා. නැත්තම් ආනාපාන සතියත් එක්ක ජීවත් වෙන අර දුරස්ව තිමිච් එක කොච්චර සමීප වුණාද කියතොත්, දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිතියකින් පටන් අරන් අනිච්ඡානුපස්සී විහෙරති අස්ස සිස්සාමිති සික්කති, අනිච්ඡානුපස්සී විහෙරති පස්ස සිස්සාමිති සික්කති මට්ටමට වෙනවා. බලන්න කොයිතරම් සමීප වුණාද කියලා. අර ඈතින් ත්‍රිපිටක පොත් ටික, කබඩ් එකේ තිමිච්ච පොත් ටික ඉඳලා මේ ඇවිල්ලා අන්තිමටම හුස්ම ගැනීමටම මේ අපි දහම කියන එක ප්‍රායෝගිකව ඇතුළත් කළා. මේක තමයි ඇප්ලිකේෂන් එක. ඉතින් මෙතෙන්ට එන්න පුළුවන් වුණොත් තමයි ඇත්තෙම අපේ ජීවිතයෙන් ප්‍රයෝජන ගත්තා කියලා කියන්නේ. ඒ නිසා අපි කොච්චර කාලයක් අපි අධ්‍යාපනයට කැප කළාදනි, පොත්පත් කියෙව්වා, ගාථා පාඩම් කළනේ. මේ ඔක්කොම පොත්පත්වල ඕකනේ තියෙන්නේ නේ. මේ ඔක්කොම වගේම එසෙන්ස් එක තමයි මේක. එතකොට අපි ඕනම පොතපතක් කියවත් අපි බලන්නේ දැනුම ලබාගෙන සතුට ලබන ක්‍රමයනේ. ඉතින් බුදුරජාණන් වහන්සේක ඉතාම පැහැදිලිව ලස්සනට ඉතාම ඉහළ මට්ටමේ මේක දේශනා කරා. දැන් එක්තරා වීඩියෝ එක මම දැක්ක එක මහත්ය කෙනෙක් කියනවා, උපදේශකවරේ මොටිවේෂන් පැත්තේ කියන, එයා කියනවා කළගුණ සලකන්න පුරුදු වෙන්න, කරගුණ සලකන්න පටන් ගත්ත වෙලෙ ඉඳලාම මේ තමන්ගේ මුළු බොඩියම වෙනස් වෙනවා කියලා. මුළු ශරීරෙම වෙනස් වෙලා ඒකට හෝමෝන ඇවිල්ලා මුළු ශරීරෙම සක්‍රිය වෙලා සතුට වැඩි වෙනවා කියලා. දැන් මේ අලුතෙන් මනෝවිද්‍යාව සෑගතු කාරණය. අපි ග්‍රේට්ෆුල් වෙච්ච ගමන්ම කෙලින්ම මේක මුළු බොඩියටම බලපානවා කියලා. බලන්න දැන් මේගොල්ලන් බුදුදහම දන්නේ නැහැ. බුදුහාඳුරම කද දේශනා කරන්නේ. බුදුහාඳුර දේශනා කරනවා කේවලා හේසා භික්කවේ සම්පුරස භූමි යදිදං කතං යුතා කත වේදී කියලා. මුළු මහත් ගුණ දහමම කියලා කියන්නේ කළගුණ සැලකීම කියලා. All good qualities depend on gratitude කියන. ඔක්කොම අපේ ජීවිතේ යම් තාක් කරන හොඳ දෙයක් තියෙනවා නම් ඒ හැම හොඳ දෙයකම පදනම කළගුණ සැලකීම කියලා. බලන්න හිතලා බලන්න අපි කරන දේවල් උදේ ඉඳන් රැ වෙනකම්. පන්සල අතු ගාන එක, මිනිසුන්ට බණ කියන එක, බුද්ධ පූජා තියෙන එක, වාහන හොදන එක, මූණ හොදන එක, ලොකු හාමුදුරන්ට වඳින එක, අම්මට තාත්තට උදව් කරන එක, අපේ රැකියාවක් කරනවා ඒක හරියට කරන එක ඉඳන් බලන්න මේ ඔක්කොම බලන්න කරගුණ සැලකීමනේ. අපි ඇඳුමක් හේදුවත්, අපි ගහක කොළ ටික අරන් දැම්මත් වැටිච්ච ඒ අපට හෙවන දීපු ගහේ කොළ ටිකට කරන කළගුණ සැලකීම. අපේ ශරීරය හොදනවා නම් අපිට මේ උදව් කරන, අපිට ජීවත් වෙන උපකාර කරන ශරීරයට කළගුණ සැලකීම. නමුත් ඒකේ අවස්ථාවේදී හිතට එන අඩුවේ නේ සිතුවිල්ල. ඔව් අපට හිතෙන්නේ නැහැ. නමුත් බලන්න බුදුහාම කොච්චර එක සියුම විස්තර කළේ දේද කියන එක. සියලුම ගුණ දහම් වල පදනම යම් තාක් ලෝකේ හොඳ දහම් සත්පුරුෂ දහම් කියලා තියෙනවා නම් ඒ හැම දෙයකම පදනම කළගුණ සැලකීම කියලා. එතකොට හැම හොඳ ගුණයක්ම කළගුණ සැලකීම, අපෙන් සිදුවෙන හැම වරදක්ම නරක ගුණයක්ම අකෘතඥ වීම. ඒ කියන්නේ අපේ රැකියාව හරියට නොකරනවා නම්, අපි ඉන්න තැන අතුපතු නොගානවා නම්, ඒකේ ඉඳන්ම අපි අපේ අතින් අඩුපාඩුවක් වෙනවා නම්, ඒකෙන් අපේ කළගුණ සැලකීම පැහැරිය වෙනවා. බලන්න කොයිතරම් විහිදෙනවද එතනින් ගිහලා අන්තිමටම සංඝරත්නයේ සැලකීම. මේ වසර 2500ක් මේ ධර්මය රැකපු අයට සැලකීම. බුදුහාඳුරන්ට සැලකීම කියන්නේ මේ සාරාංශයෙන් කලබලක්ෂය කරපු කැපවීමට කරන කෘතඥතාවය. බලන්න කොච්චර දැන් මේ නිකම්ම එක සංකල්පයක් මේ කියුවේ මේ මනෝවිද්‍යාව කියන කාරණයක් මේ. දැන් ඒගොල්ලන් මේක සොයාගෙන කලින් බුදුහාම කොච්චර මේව සියුම කියලා තියෙද කියලා. එතකොට අපිට මේ ටික निराකරණය කරගන්න ලැබුණොත් ඇත්තෙම අපිට හිතෙනවා අපි කොච්චර වාසනාවන්තද, අපි මේක ටෙක්නිකලිම දන්නවනේ. දැන් අරගොල්ලන් නිකන් අර SPR ගෙන අඹ ගහට ගල් ගැහුවා වගේ ඔහේ වැදෙන්නත් පුළුවන් නොවැදෙන්නත් පුළුවන් නේ. අපට හරියටම පොයින්ට් එකට කියන්න පුළුවන් මේක. දැන් ධර්මයෙන් සඳහන් කරන ලෝභයක් ඇති වෙනවා නම් ඇති වෙන හේතුව මොකද්ද? ලෝභයක් ඇති වෙන හේතුව සුබ නිමිත්තයි අයනසෝමනසිකාරය. ද්වේෂයක් ඇති වෙනවා නම් හේතුව මොකද්ද? ඒකට හේතුව පටිඝ නිමිත්තයි නැත්නම් අසුබ නිමිත්තයි අයනසෝමනසිකාරය කියලා. වෙනත් විදිහකින් කියනවා නම් දැන් අලුතේම මනෝවෛද්‍ය විද්‍යාවේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ප්‍රධානම දේශනා කරන සඳහන් කරන කරුණු දෙක තමයි එකක් මෛත්‍රී භාවනාව, අනිත් එක මයින්ඩ්ෆුල්නස් එක. මේක තමයි කියන්නේ. සයිකොලොජි වල අධ්‍යයනය කරනකොට මේක තමයි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට තියෙන ප්‍රධාන ටෙක්නික්ස්. දැන් බලන්න මෙහෙම ඒගොල්ලන් කියද්දී බුදුදහමේ කොහොමද කියන්නේ? යන්තං සන්තං පදං අවිසමෙච්ච සබ්බේ සත්ත බංසු විරත්ත. යම් සාන්ත පදයක් කැමති නම් මෛත්‍රී වඩන්න කියලා කියනවා. මානසික සුවයක් කැමති නම් මෛත්‍රී වඩන්න කියලා කියලාද? එතකොට සතිපට්ඨාන කියනවා ඒක ආනෝ බිකෑම් අගෝසතන විසුද්ධිය ශෝක පරිද්දවන සමතික්කමයි කෙලින්ම ගණන් හැදුවාගේ කියලා තියෙනවා. ඉතින් බලන්න අපි කොච්චර ටෙක්නිකලිම අපිට මේක කියන්න පුළුවන්ද කියලා. අපට අඳුර අතපත ගන්න මොකුත් දෙන්නේ. අපට බන කියන කියලා වෙන වෙන අනවශ්‍ය දේවල් කියන අවශ්‍ය නැහැ. අපට හරියට මේ මැප් එකක් කියන වගේ ලස්සනට මේ දහම කියන්න පුළුවන්. ඒතකොට ඒවා අපි දන්නේ නැති වුනහම තමයි ඒක ගුණගතන වලට යනවා, ඒක විවේචන වලට යනවා. අපරාධය අපට ලැබෙන මේ ඔඩියන්ස් එක, ඉතින් හාමුදුරු කෙනෙකුට ලැබෙන වටිනාම දේ තමයි ඔඩියන්ස් එක. අපට විනාඩි 5ක් හරි බුද්ධ පූජාව කරන්න කියලා හරි දෙන වෙලාව තමයි අපට ලැබෙන වටිනාම දේ. ඒ නිසා හාමුදුරු කෙනෙකුට තියෙන වටිනාම දේ තමයි අපට වැඩසටහන කරන්න අපේ පන්සලේ හරි පිට පන්සල හරි අපට අවස්ථාව දෙනවයි කියන්නේ. ඒ පන්සලේ දායකයෝ ටික අපට බාර දෙන වෙලාවට, ඒ වෙලාවට තමයි අපි විහාරදේවල පන්සල බලන් ගියා. ඒ නිසා අපට තියෙන වටිනාම දේ තමයි ඔඩියන්ස් එක. මිල මුදල්වත් යාන වාහනවත් යකොන වඩා වටින්නේ අපට යම්කිසි වැඩසටහනක් කරන්න අපට අවස්ථාවක් දෙනවා නම් පන්සලක. ඒක අපේ පන්සලේ වෙන්න පුළුවන්, පිට පන්සලක වෙන්න පුළුවන්, ඒක අදාළ නැහැ. ඒ ඔඩියන්ස් එක තමයි අපට තියෙන ලොකුම ප්‍රතිලාභය. හැබැයි අපි ඒක උපරිම වශයෙන් ඒ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ සඳහා අපි නිතරම ඕන වෙලාවක සූදානම් වෙලා ඉන්න ඕන. බුද්ධ පූජා තියන උනත්, දානය සංගීක කරන්නවත්, පන්සුගත දෙන උනත්, හාමුදුර කොච්චර හිටියත් අපි හිතාගෙන ඉන්න ඕන අපට බැරි වෙලාවත් දුන්නොත් තමන් කොහොමද කරන්නේ කියන ගැන තමන් කලින්ම සූදානම් වෙලා ඉන්න ඕනේ. අනිත් දේ තමයි වෙලාව කර්මනාකරණය කරගන්න එක. අපිට දීපු වෙලාව කොච්චර රද්ද දීලා තියෙන කියන එක අපි බලන්න ඕනේ. එතකොට ඔඩියන්ස් එක බලන්න ඕන, වෙලා බලන්න ඕන, අදාළ සිටුේෂන් එක, ඒක ටොපික් එක බලන්න ඕන. ওই ටික අවබෝධ කරගෙන අපි එතෙන්ට අපිට දෙන්න පුළුවන් උපරිම මේ වෙලාවට අපි දන්න උපරිම ටික කියන්න ඕනේ. හොඳයි, අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තෙරුවන ගැන. මේකෙන් තමයි අතිම ධර්මය ආරම්භ වෙන්නෙම. රිෆියුජ් කියන එක, පිළිසරණ කියන එක. දැන් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන එක. එතකොට මේ තෙරුවන මොකද්ද? තෙරුවනෙන් ලැබෙන අපට වාසිය මොකද්ද? ඇයි තිසරණ කියලා කියන්නේ? සරණ කියලා කියන්නේ ඇයි කියන එක අපි තේරුම් ගන්නට ඕන. එතකොට අපේ ජීවිතයේ අවසාන ඉලක්කය සතුට කියන එක. එතකොට සතුට කියන කාරණේදී අපි අද මේ මොහොතේ වන විට අපි යම් කිසි දෙයක් සතුට කියලා හිතාගෙන ඉන්නවනේ. අපි ඉස්කෝලේකට යන එක හරි, උපාධියක් ගන්න එක හරි, නැත්නම් පන්සල අතුගාන එක හරි, අලුතෙන් බිල්ඩින්ග්ක් හදන එකක් හරි, අපි අද දවසේ යම් කිසි දෙයක් සඳහා වැඩිපුර මනසින් කැපවල ඉන්නවද? අන්න ඒක තමයි අපට මේ මොහොතේ සතුට ලබන්න තියෙන කාරණේ. එතකොට අපි වැඩිපුර අද කෙනෙක් එක කතා කරනවා නම් අපි බලාපොරොත්තු වෙන සතුටක් ඒකෙන් කතා කරන්න. ප්‍රශ්නයක් විසඳන්න හරි ඒකෙන් හරි අපි බලාපොරොත්තු වෙන සතුට. එතකොට අන්න ඒ සතුට ලබන යද්දී අපට සැබෑ පිළිසරණක් වෙන්නේ අපි යමක් ගැන, යමෙක් ගැන සිහි කරනවා නම් අපට වැඩිපුර සතුටක් ලැබෙනවා නම් බුදුදහමේ අනුවන්නේ මොකද්ද කියලා බලන්න ඕන අපි. අන්න ඒක තමයි පිළිසරණ කියලා කියන්නේ. ඒක තමයි රිෆියුජ් එක කියලා කියන්නේ. Whatever we do in our day-to-day activities, that is the thing we are happy in a day. යම් කිසි දෙයක් ගැනද අපි වැඩිපුර දවසට හිතන්නේ, අන්න ඒ දේ ගැන තමයි අපි විශ්වාස කරන්නේ අපට සතුට ලැබෙනවා කියලා. එතකොට අන්න එතෙන්ට අපි මෙන්න මේ තුන රීප්ලේස් කරනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ, ධර්මයේ සංගය. අපට දවසට වැඩිපුර හිතෙන්නේ බුදුහාඳුරන්ගේ බුදුගුණයක් නම්, ධර්ම කරුණක් නම්, නැත්නම් සංඝරත්නය ගැන නම්, මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා ගැන නම් අපට වැඩිපුර හිතෙන්නේ, අන්න ඒක තමයි ලෝකයේ සතුට ලබන දේවල් වලින් ඉහළම දේ. අන්න ඒකට තමයි පිළිසරණ කියලා කියන්නේ. එතකොට දැන් බලන අපි ගෙදර උනත් බලන පින්තූර තියාගෙන ඉන්නවනේ නේ. අපි කැමති මේගේ පින්තූර. ඒක එක මට්ටම් වල එක ක්‍රීඩක වෙන්න පුළුවන්, කලාකරුවෙක් වෙන්න පුළුවන්, අපේ ඥාතින් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්. අපි කැමතිම පින්තූරනේ තියන් ඉන්නේ නේ. ඇයි ඒ තියන් ඉන්නේ? ඒක ගැන හිතනකොට අපට සතුටක් නම් අපි ඒ වගේ දේවල් තමයි තියන් ඉන්නේ නේ. එතකොට මෙන්න මේ තුන අපි එතෙන්ට ඇඩ් කිරීම තමයි මේ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන මොහොතේ දැන් සමහර අයගේ ගෙවලා අපි දැකලා තියෙනවා, සමහර ගිහි අයගේ මේ හුඟක් ධනවත් අය දැන් මෙතන කාමර 7 8 10 තියෙන ගෙවල් වල හැම කාමරයකම බුදු පිළිමයක් තියෙන සමහර අය. එහෙම දැකලා තියෙන අපේනේ ලොකු ගෙවල් වල. හැම කාමරෙම තියෙන බුද්ධ පූජා තියෙන කට්ටිය. ඒ බුදු පිළිම වලට. ඉතින් ඒ අයගේ මට්ටමෙන් අන්න බලන්න ඒ කට්ටියගේ සතුට තමයි මේ දකින දකින හැමතැනම බුදුරජාණන් වහන්සේ තමන් එක ඉනවා කියන කාරණේ. අනිත් දේ තමයි සරියුත් මොගලන් ආදී ඒ රහතන් වහන්සේලා ගැන හිතන අවස්ථාව. දැන් අපට අපේ යාළුවෙක් ගැන හිතනකොට සතුටක් ඇති වෙන්න පුළුවන්. හැබැයි එයා කොයි වෙලේ වෙනස් වෙද්ද දන්නේ නැහැ නේ. කොයි වෙලේ ගුණට ගැටලුවක් ඇති වෙද්ද දන්නේ නැහැ. එතකොට අර තියුණු විශ්වාසයේ සම්පූර්ණ අඩු වෙන්න පුළුවන්. දැන් අපි දන්නවනේ අපේ ජීවිතේ අපි එක එක කාලවල කට්ටිය හම්බවන හම්බෙච්ච කාලේ හොඳයි කියලා හිතන් හිටිය. නමුත් පහු වෙනකොට අපේ හිත වෙනස් වුණා. අපි හිතුව තරම් බලාපොරොත්තු වෙන තරම් ඒගොල්ලන් ළඟ ඒ ගුණ නැහැ. නමුත් මේ තෙරුවන බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන මේක පිළිසරණ කියලා කියන්නේ අපට සිහි කරන මොහොතෙහි අපේ හිතට ඒක රැකවරණය හිතේ තියෙන දුක් පීඩ අඩු කරන එක හේතු වෙනවා. නැත්නම් අපේ හිතේ තියෙන නීවරණ කාම ඡන්ද ආදී නීවරණ දුරු කරන්න මෙන්න මේ තෙරුවන සිහිපත් කිරීම අපට වැදගත් වෙනවා. ඒක ගිහිල්ලා ඒක සාමාන්‍ය බුදුහන්සේ සිහි කිරීමක් නෙවෙයි ඒක බුද්ධානුස්සති මහානා බට පාටම යනවා. ධර්මයේ සිහි කිරීම නිකන් ධම්මං සරණං ගච්ඡාමි විතරක් නෙවෙයි ඒක ධම්මානුස්සති භාවනාව වෙනකන් යනවා. සමත භාවනාව කියේ සංගරත්නය ගැන සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන සිහි කිරීම සාමාන්‍ය කරුණක් නෙවෙයි ඒක සංඝානුස්සති භාවනාව වෙනකම යනවා. සමත කමඨහනක ඒක. ඒතකොට සමත කමඨහනකින් මොකද කරන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මෙන්න මේ නීවරණ යටපත් කිරීම. එතකොට අපිට යම් තාක් හිතට පීඩනයක් තියෙනවා නම් හිතට අසතුටක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් ඒ හැම වෙලාවෙම හේතුව තමයි මේ පංච නීවරණයන්ගෙන් එකක් හරි කීපයක් හරි අපේ හිතේ තියෙනවා. එතකොට අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින් අන්නේ ගමම් මගේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙන්න මේ සමතේ කියන එක ඉතාම වැදගත් කාරණයක්. එතකොට ඒ වගේ කමඨාන 40ක් බුදුදහම තුළ තියෙනවා. එතකොට සමත භාවනකින් කරන්නේ අර හිතට නිතරම පීඩාගෙන දෙන නීවරණ යටපත් කරන එක. ඒක සම්පූර්ණ නිරෝධ කිරීමක් නෙවෙයි. తాවකාලිකව යම් කිසි කාලයකට ඒක හිතෙන් යටපත් කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ එක බුදු ගුණයක් අරන් බලන්න. අරහං කියලා මොහොත පොඩ්ඩක් විනාඩි දෙකක් දවසකට ප්‍රැක්ටිස් කරලා පොඩ්ඩක් බලන්න. ලොකු වෙනසක් පේනවා. සංගරත්නයේ සරියුත් හාඳුරෝ, මුගලන් හාඳුරෝ, මහකාශ්‍යප හාඳුරෝ සීපත් කළා. සූපටිපන්නෝ නැත්තම් අනුත්තරම් පුණ්‍යක් නැත්තම් ලෝකස් එහෙම කියලා පොඩි වෙලාවක් හරි මෙහෙ කරන්න බලන්න. ලොකු වෙනසක් අපේනවා ජීවිතේ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා කාලයක් ඇද්දී අපට දවසට වැඩිපුර හිතෙන්නේ බුදු හාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංගරත්නය ගැන. එහෙම කාලයක් යනවා. එතකොට තමයි අපේ ජීවිතය අර සන්තෘප්තිය කියන එක, සැටිස්ෆැක්ෂන් කියන එක ඇති වෙලා අර දුක් පීඩා දුර වෙන්නේ අපේ හිතේ. එතකොට මේක පළවෙනි වතාවට ඒගොල්ලන්ගේ ගුණ දිහා බැලලා තමයි අපි මේක ඇති කරගන්නේ. හැබැයි අපි ගැඹුරට යනකොට බලන්න ඕන I go to the Buddha for refuge. නැත්තම් බුද්ධං සරණං ගච්ඡාමි. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. මම බුදුන් සරණ යමි, ධම්ම සරණ යමි, සංඝ සරණ යමි කියන මේ තුන ගත්තට පස්සේ බුදුන් සරණ යනව කියන්නේ ඇත්තටම ඒක දැක් වෙනවා ධර්මයේම සද්ධාති තථාගතස්ස බෝධින් කියලා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන විශ්වාසය. සද්ධා or confidence means we are confident in what the Buddha realize. Buddha's understanding, his enlightenment. We trust it. As the result of trust it in Buddha's enlightenment, we always think it and also we try to practice it as much as we can. එතකොට ඒක සිහි කිරීම විතරක් නෙවෙයි අවබෝධය ගැන දැනගන්න පමණට අපට හිතෙනවා මමත් මේක කොහොමරි ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ නැත්තේම ධර්මය. දැන් බුදුහාමුදුරුත් කියෝනේ මගේ ගුරුවරයා ධර්මය කියලා නේ. ඒතකොට බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ඇත්තටම රූපය කායම නෙවෙයි. ඒ කියන්නේ සතමේ වක්කලි හඳුරට දේශනා කළේ යෝකෝ වක්කලි ධම්මං පස්සති සෝමං පස්සති යෝමං පස්සති සෝමං පස්සති. වක්කලි යම් කිසි කෙනෙක් ධර්මය දකිනවා නම් ඒක නම මන් දකිනවා. මන් දකිනවා කියන්නේ ධර්මය දකිනවා කියලා. He who sees the Dhamma sees me. He who sees me sees the Dhamma. එතකොට ධර්මය දැකීමම තමයි බුදුහමර දැකීම කියලා කියන්නේ. එතකොට අපි බුදුන් සරණ යනවා කියන්නේ මැත්තේම රූප කාය සරණ ගියාට මුලදී නමුත් ගැඹුරට යනකොට ධර්මයම තමයි සරණ යන්නේ. එතකොට බුදුහමර කියන්නේ ධර්මය. ධර්මය කියන්නේ ධර්මය. ඊට පස්සේ සංගය. සංගයා කියලා අපි මුලදී සාමාන්‍යයෙන් රූප කයක් මෙනෙහි කර ගන්නවා. නමුත් ගැඹුරට යනකොට මොකද්ද? සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිජ්ජපටිපන්න කියන්නේම මේ ප්‍රැක්ටිස් එකම තමයි. ධර්මෙම තමයි. එතකොට සංගරත්නය කියන එක සජීවි වෙන්නේ ධර්මයත් එක්ක. ධර්මයෙන් තොර සංගයක් නැහැ ඇත්තෙම. අපි ස්වාමීන් වහන්සේ කියන දේකට ගරු කරන්නේම මේ ස්වාමීන් වහන්සේ තුළ මේ ප්‍රැක්ටිස් එක තියෙ කියලා විශ්වාස කරනවා. ඒ නිසානේ බලන්න උපතිස්ස පරිබ්‍රාජකයා අර අසනිහවරු දකිනකොට මොකද උනේ? කිව්ව ඔබේ ඉන්ද්‍රියන් හරිම ප්‍රසන්නයි. ඔබේ ළඟ මොකක් හරි ගුණයක් තියෙනවා. ඔබ කාගේකද ප්‍රැක්ටිස් කරන්නේ? ඔබ මොකද්ද පිළිපදින දහම? ඔබේ ගුරුවරයා කවුද? අර බිහේවියකෙන් තමයි, උන්වහන්සේගේ හැසිරීමෙන් තමයි තේරුම් ගත්තේ මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ධර්මයේ සජීවී කෙනෙක් කියන එක. ඊට පස්සේ තමයි මැසේජ් එක ඇහුවේ. එතකොට සංගරත්නය කියන්නේ අපි එක අපේ සිවුර කියන එක බාහිරට පේන සංකේතයක්. ඇත්තේ මේ ඇතුලේ ඉන්න පුද්ගලයා දහම තුළින් සජීවී වෙන පුද්ගලයෙක්. මෙන්න මේ තුන මේකට යනකොට අපට පේනවා මේ තුන මුලදී වෙන වෙනම අපි ගත්තට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ගත්තට ගැඹුරට යනකොට මේ තුනම එකක් බවට පත් වෙනවා, ධර්මයේ බවට පත් වෙනවා. ඒ නිසා ඒ ගැන අපි හිතනකොට අපට ඇත්තෙම දහමින් තොරව බුදුහාඳුරු කෙනෙක්වත් දහමින් තොර සංගරත්නයවත් කතා කරන්න බෑ අපට. දැන් ඔකට හොඳ උදාහරණයක් තියෙනවා, චුන්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒ චුන්ද කියලා කියන්නේ ඇත්තෙම මේ සරියුත්හාඳුරගේ මල්ලිකෙනෙක්. චුන්ද පසේන රේවත කියලා සහෝදරයෝ තුන්දෙනෙක් හිටියා. ඒ තමයි චාලා, උපචාලා, සිසු උපචාලා කියලා. ඔක්කොම හත් දෙනයි. නංගිල තුන්දෙනයි, මලිල තුන්දෙනයි හිටිය සරියුත්හාඳුරන්ට. එතන මේ චුන්ද හාමුදුරුව දවසක් ආව ආනන්ද හාමුදුරුව බලන්න. ආවිනිකන් නෙවෙයි, තව පිරිකර ආදියකුත් අරගෙන. ඒ තමයි සරියුත්හාඳුරුව පිරවන පාලා සරියුත්හාඳුරුවගේ ආදාන කටයුතු ඔක්කොම ඉවර කරලා මුන්වහන්සේ ආවර සිවුරු පිරිකරත් අරගෙන ආනන්ද හාමුදුරුව හම්බේ. ආවට පස්සේ මේ සිද්ධිය කිව්වට පස්සේ හරීම සංවේගයටපත් වුණා. එතකොට ඊට පස්සේ මේ දෙනම මේක නැවත බුදුහාමුදුරුව හමු වෙන්න ආවා. ආවට පස්සේ ආනන්ද හාමුදුරුව කියනවා, භාග්‍යතුන් වහන්සේ මට හරීම සංවේගයක්, මට හරීම දුකයි මේ සරුවත්හාමුදුරුවන් අපින් වෙන් වුණා කියලා. එතකොට කියනවා බුදුහාමුදුරුව අහන ප්‍රශ්නයක්, ආනන්ද සාරිපුත්ත ඔබේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥානය කියන මේ දේවල් අරගෙනද ගියේ කියලා. උන්වහන්සේ පිරුණ පානකොට ඒව ඔබට ළඟ තිමිච්චේ ගුණ දහම් ටික අරගෙනද ගියේ දුක් වෙන හේතුව කියලා. අනන්තර කෙනා ආසාවෙන් ඒව නම් අරන් ගියේ නැහැ. නමුත් ඉතින් උන්වහන්සේගේ ගුණය නිසා මට ලොකු සංවේගයක් හට ගන්නවා කියලා. එතෙන්දී බුදුනෝ කියේ කාරණයක් තමයි, ආනන්ද ඔබට මම කොච්චරනම් මේ වෙන්වීම ගැන කියලා තියේද? වෙන් වෙනවා කියන එක ප්‍රිය විප්‍රයෝගය කියන එක මම කලින් ඔබට කියලා තිනු. ඔබ ධර්ම හොගත් දන්න කෙනෙක්. ඒ නිසා බාහිර කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න එපා. යැපෙන්න එපා. තමන් ධර්මයේම පිළිසරණ කරගන්න. ධම්මදීපා ආනන්ද විහෙරත ධම්මසරණාන ආඤ්ඤසරණ. ධර්මයේම පිළිසරණ කරන්න. අත්තදීපා ආනන්ද විහෙරත අත්තසරණාන ආඤ්ඤසරණ. තමන්ම තමන්ට පිළිසරණ කරගන්න. දැන් මම මේක කියන්නේ උත්සාහ කරේ ඇත්තේ අපි සංඝ සරණ ගච්ඡාමි කියලා කියනවනේ. ඒකට සංඝ සරණ ගච්ඡාමි කියලා කියන්නේ සරුවතාරව මතවත් ඩිපෙන්ඩ් වීමක් නෙවෙයි ඇත්තෙම. එතකොට ඒකේ අවසාන විදියට යන්නේ අපි බුදුහමන විශ්සර කරන කොහොමද ධර්මයේ සරණ යන්නේ, කොහොමද තමන් සරණ යන්නේ, තමන්ගේ සිත පිළිසරණ කොට ඉන්නේ කියන එක විස්තර කරනවා ඊට පස්සේ. අත්තදීප කියලා සූත්‍රයත් මේක පැහැදිලි කරනවා. ඒකේ කියනවා අත්තදීපා ධම්මදීපා කියන්නේම සම්පූර්ණයෙන්ම සතිපට්ඨාන තුර වාසය කිරීම කියලා. තමන්ට තමන් පිළිසරණක්, දිවයිනක් පහනක් කරගන ක්‍රමය තමයි සතිපට්ඨාන තුර වාසය කරන්න කියලා. මෙතෙන්ට එනකොට, සතිපට්ඨානට එනකොට අර බුද්ධ ධම්ම සංඝ කියන තුනටම අලුත් නිර්වචනයක් ඇවිල්ලා අපි ඍජුවම පිළිහිටලා ඉන්නේ සතිපට්ඨානේ. ඒකත් ගැඹුරට ගියාට පස්සේ අපි සම්පූර්ණයෙන්ම අපේ මයින්ඩ්ෆුල්නස් එක අපි මේ අපේ හුස්ම ගැනීමට ඇඩ් කරනවා කලින්. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා පටන් ගන්න මේ මාර්ගය අවසානට ફોකස් වෙන කොතෙන්ද? ඍජුවම ආරෂ්ණංගික මාර්ගයට, නැත්නම් ඒකේ තියෙන ප්‍රධාන සමංගය සතිපට්ඨානය. එතකොට එතෙන්ට යනකම් තව පියවර ගානක් මේකේ තියෙනවා. එකක් තමයි පුඤ්ඤාවිසන්ද කියලා සූත්‍රයක් තියෙනවා. අභිසන්ද කියලා කියන්නේ ගංගාව කියන එක. පුඤ්ඤ අභිසන්ද මහා පිං ගංගා හතරක් ගැන නැත්නම් අටක් ගැන පැහැදිලි කරනවා. ඒ කියන්නේ අඛණ්ඩව කුසල් වැඩෙන ස්ථාන අටක් ගැන සඳහන් කරන ධර්මය. එක තැනක හතරක් දක්වනවා, එක තැනක අටක් දක්වනවා. හතර දක්වන තැන දක්වන්නේ මොකද්ද? බුද්ධි අවිච්ඡ ප්‍රසාදන, ධම්මිය අවිච්ඡ ප්‍රසාදන, සංඝිය අවිච්ඡ ප්‍රසාදන, ආරේකාන්ත සීල කියලා. මේ හතර විදිහට දක්වනකොට. තවත් තැනක දක්වන අටක් කියලා. එතන කොහොමද දක්වන්නේ? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, ඊට පස්සේ පානාතිපාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, මද්ද්‍රව්‍ය භාවයෙන් වැළකීම. මෙන්න මේ කරුණු අටට කියන්නේ මහා පුණ්‍ය ගංගා අටක් කියලා. හරි මොටේ කාරණේ මේක. එතකොට තිසරණ සහ පංචශීලයේ කියන්නේ දැන් අපේ අද මාතෘකාව ඒක. තිසරණයේ සහ පංචශීලයේ කියන්නේ සම්පූර්ණ පින් ගංගා අට. අපේ ජීවිතයේට අඛණ්ඩව පින් වැగిරෙන ගංගා පින් උළුපත් අටක් නේ කියන්නේ. ඒ නිසා බුදුහාරගෙන සිහිපත් කරන මොහොත ධර්මයේ සංගයා මෙන්න මේ මූලික සිල්පද ටික. මේකත් එක්ක ඉන්නවා කියන්නේ අපට කිසිම වියදමක් නොකර අපට අඛණ්ඩව පින් වැඩෙන අවස්ථාවක් නේ කියන්නේ. දැන් බලන්න මේ පංචශීලයේ කියන එක අපිට ඉතාම සරල දෙයක් කියලා හිතෙන්නේ. නමුත් බලන්න විවාහ වෙච්ච දෙන්නෙක් ඉන්නවනම් ඒ දෙන්න මේ පහ රකින්නවනම් බලන්න ගෙදරට කොච්චර සැනසීමක්ද කියන්නේ. කිසි බයක් නෑ නේ, සැකක් නෑ නේ. ඒ නිසා කියන පංචශීල රකින්න එක අභයන්දේති, අවේරන්දේති, අභ්‍යාපජ්ජන්දේති කියලා කියනවා. අභේදානීය දීමක් මේක. ඒ වගේම බලන්න අද ලෝකේ තියෙන ඔක්කොම ගැටලුවට හේතුව මේ පහ කඩවීමනේ. අද තියෙන ආර්ථික උද්දමනයට බලන්න. බඩුමිල වැඩි වෙන ප්‍රධාන හේතුව මේකනේ, යුද්ධනේ ලෝක. යුද උපකරණ වලට කරන වියදම් වැඩි වීමත් එක්කම අනිත් පැත්තෙන් බඩුමිලට එකතු වෙනවා. ඒ නිසා බලන්න කොච්චර හිරගෙවල් බලන්නේ. මේ පාරක්කොත් හිරගෙවල් වහන්න පුළුවන්. පොලිසිය ඉස්රාම යවන්න පුළුවන් කියලා ඉන්නවා. උසාවි වහන්න පුළුවන්. මේ පහ කඩවීම තමයි යම් තාක් ලෝකේ ගැටලුවක් තියෙනවා තියෙන්නේ. ඉතින් බලන්න අපට ඇත්තෙන්ම බුදුදහම ව්‍යාප්ත කරන්න නෙවෙයි අපට තියෙන්නේ. අපට තියෙන්නේ සම්පූර්ණ ගත්තෝ තියෙන බුදුදහමේ තියෙන පංචශීලිය, මෛත්‍රී භානාවත්, සතිපට්ඨානත් ලෝකෙට කියන දේ. එතකොට මේක කළා කියන්නේ ලෝකෙටම යහපතයි. ඉතින් ඒ බුද්ධ කියන වචනේවත්, බුද්ධිසම් කියන වචනේවත් නොදැන ගත්තත් කවන්නේ. අපට තියෙන්නේ දන්න භාෂාවකින් නැත්තම් අතින් පයින් හරි කියලා මෙන්න මේ තුන ලෝකෙට දෙන්න. පංචශීලියත්, මෛත්‍රී භානාවත්, සතිපට්ඨානය. එතකොට මේක බුදුහාඳුගේ පණිවිඩය කියලා කියන්න පුළුවන් තැනදී අපි එහෙම විස්තර කරනවා. එතකොට විස්තර කළා බෞද්ධ කෙනෙක් හිටියත් අපිට කියන්න පුළුවන් මේ වෘතෝ මේක these teachings don't belong to any religion or any religious person. These qualities belong to the person who is seeking inner peace, happiness, spiritual development. එතකොට අපිට කෙලිම කියන්න පුළුවන් මේ ගුණාංග ටික ආගමකටවත් ආගමක අදහන පුද්ගලෙකුටත් අයිති දෙයක් නෙවෙයි. මේ ගුණාංග ටික මානසික සැනසීම බලාපොරොත්තු වන කෙනෙකුට දෙන්න පුළුවන් කාරණා ටිකක්. එතකොට මෙන්න මෙතෙන්දී අපි මේ විස්තර කළේ මේ පිං ගංගා හතර. තෙරුවන් සරණ යාම, ආරේකාන්ත සීලය, නැත්නම් අනිත් විදිහට කියනවා නම් අර පහ වෙන වෙනම විස්තර කිරීම. අටක් විදිහට දක්වනවා. එතකොට මෙන්න මේ තුන ගැන දැනුවත් වීම අපි ගැඹුරට යෑම තමයි සම්පූර්ණම ධර්මයේ හැදැරීම කියලා කියන්නේ. බුදුහාඳුරු තේරුම් ගැනීම, උන්වහන්සේගේ තිමිච්ච ගුණාංග, උන්වහන්සේගේ කැපවීම, උන්වහන්සේ ලෝකයෙන් අපේක්ෂා කරේ මොකද්ද කියන කාරණය. ඊළඟට ධර්මය. ධර්මය ගත්තොතින් මේ ජීවිතයේ සාර්ථක කරගන්න හේතු වන කාරණා තියෙනවා. වැග්ගපජ්ජ සූත්‍රය දේශනා කරේ උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා, ඊට පස්සේ සුගතිගාමි වෙනකොට දාන සීල භාවනා, නිවනට යනකොට සීල සමාධි ප්‍රඥා. නැත්නම් අරසණික මාර්ගය. එතකොට මෙන්න මේ ඔස්සේ ටිකෙන් ටික ගැඹුරට යෑම හරියට සාගරයක් ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ ධර්මයත් අපි ටිකෙන් ටික ගැඹුරට යන්නට ඕන. අපි ඊළඟ දවසේ මාතෘකා තමයි අපේ ධර්මයේ පිළිබඳ විස්තර කිරීම, ධර්මයේ තියෙන ගුණාංග, එක එක ස්ටේජස් ඒවා අපි සාකච්ඡා කරනවා. එතකොට අපට ධර්ම කරුණක් දැක්ක ගමන් අපට ස්කිල් එකක් ඇති වෙන්නට ඕන, තියෙන්නට ඕන. මේ ධර්ම කරුණෝ මෙලව සාර්ථක වෙන කියපු කරුණක්ද, සුගතිගාමි වෙන කියන කරුණක්ද, නිවන් දකින කියන කරුණක්ද කියලා. නැත්තම් මේ තුනම එක දේශනාවෙ තියෙද කියලා. දැන් බලන්න බාහ්‍ය දාරු චිරට දේශනා කළා. ඒවන් හිතේ බාහ්‍ය සිකිතබ්බන් දිත්තේ දිට්ටමත්තන් කියලා. බාහ්‍ය මෙහෙම ඔබ හික්මෙන්න. ඒක ඍජුවම නිවනට කිව්වේ. එතකොට ව්‍යඟ්ගපජ්ජ සූත්‍රය දේශනා කරනවා මෙලව ජීවිතය සාර්ථක වෙන්නයි, සුගතිගාමි වෙන්නයි නිවනට ඇතුළටම කියනවා. ඒ වගේම සබ්බපාපස්ස ගාථා ගත්තොතින් සබ්බපාපස්ස කරණං කුසල සුප සම්බදා කියන දෙක සුගතිගාමි වෙන තියෙන මාර්ගයේ, සචිත පරියෝධපණං කියන එක නිවන් දකින්න තියෙන මාර්ගයේ. ඒතර මංගල සූත්‍රය බලන්න කරුණු 38ක් කියනවා. ඒකෙදි මේ ජීවිතයේ සාමාන්‍ය සමාජගත ජීවිතය සාර්ථක වෙන්නත්, ඊට පස්සේ සුගතිගාමි වෙන්නත්, ආරති විරති පාපා, දානංච දමචරියාච, මාතාපිතූ පට්ඨානම්, ඒ ඔක්කොම සුගතිගාමි වෙන කියපුවා. ඊළඟට අරිය සත්‍යාන දස්සනම්, නිබ්බාන සච්ච කිරියාච, පුට්ටස්ස ලෝක ධම්මේහි, මේ කරුණු නිවන ඉලක්ක කරගෙන කියපුවා. ඒ නිසා අපේ තියෙන ඕන කුසලතාවයක් තමයි බණක් ඇහුවත්, සූත්‍රයක් කියෙව්වත්, ධර්ම ලිපියක් කියෙව්වත් අපි බලන්න ඕන ක්ෂණිකව මෙයා මේකෙන් මොකද්ද මේකෙන් කියන උත්සාහ කරන්නේ කියලා. සාමාන්‍ය දිනදා ජීවිතයේ බැලන්ස් කරගන්නද මෙයා කියන්නේ, නැත්නම් මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්නද කියන්නේ, නැත්නම් ඍජුවම නිවනටද කියන්නේ, නැත්නම් මේ ඔක්කොම ටික මෙයා එකතු කළද කියන්නේ කියලා අපි දක්ෂ වෙන්නට ඕන. එතැමිට දේශකයක හිතලා නෙමෙයි කියන්නේ සමහරලාට. නමුත් සූත්‍ර ධර්ම ගන්නකොට අපිට හිතන්න පුළුවන් පැහැදිලිවම ඒ වගේ මේ ලක්ෂණ තියෙනවා. එතකොට අපි ඇති වෙන ස්කිල් එකක් තමයි මෙන්න මේ කරුණ වලින් මොකද්ද කියන්නේ, සහ ඒ දේශනේ අවසානයේදී තමන්ට කොයිතරම් දුරට තමන්ගේ හිතේ ප්‍රසාදයක් ඇති වෙනවද මේ ධර්මය ගැන, සහ කියන ශ්‍රද්ධාව කියන එක. ගිය ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට ශ්‍රද්ධාවත් එක්ක එකට අත්වල බැඳගෙන යන දෙයක් තමයි විරිය කියන එක. The more we are confident in what the Buddha taught, the more we have energy. Dedication, courage to go forward, or samma vayama, right energy, right effort කියන එක. එතකොට මෙන්න මේ ශ්‍රද්ධාවයි, ඒ කියන්නේ බණක් අපි කියනවා නම්, අපි සැබෑ බණක් අහනවා නම්, ඒකෙන් තියෙන ඕන ප්‍රධාන ලක්ෂණය තමයි ඒ දේශන අහලා ඉවරුනාට පස්සේ අපට මේ තෙරුවන ගැන, විශේෂයෙන් ධර්මය ගැන ප්‍රසාදයක් ඇති වෙනට. ඒ ප්‍රසාදය ඇති වුණත් එක්කම අපට අපිව එන්කරේජ් වෙන්න ඕනේ ඒකෙන්. මේක මමත් කොහොම හරි ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා. ඒ නිසා මෙන්න මෙතෙන්ට තමයි අපි නිතරම ඔඩියන්ස් එක ගන්න ඕන. අපි කොච්චර විස්තරාත්මකව කරුණු කිව්වත්, වටවරු කිව්වත්, මිනිස්සු කියලා වුණාට පස්සේ මේ ගැන හැඟීමක් ඇති නොවන වැඩක් නැහැ. අපේ දක්ෂතාවය වෙනුවට වැඩක් නැහැ. අපට හුඟා කටපාඩම් කරුණු 10, 38, 52, 89, 89, චෛසික 52, රූප 28 කටපාඩම් කියලා අපට එන්න පුළුවන්. මිනිස්සුගේ හරියට හොඳට ධර්මය දන්නවා කියලා. නමුත් ඇත්තේ මේකේ නියම් ප්‍රතිපල වෙලා නැහැ. අපි කියන සුළු දෙයකින් හරි මේ ධර්ම ගැන කන්ෆිඩන්ස් එක නැත්තම් ශ්‍රද්ධාව ඇති වෙන්නට ඕන. ශ්‍රද්ධාවත් එක්ක මෙයට තැඟීමක් ඇති වෙන මේක අපිට කරන්න පුළුවන් දෙයක්. ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. සහ ඒක ප්‍රැක්ටිස් කරනකොට අපරාද මේ ජීවිත කාලයදීම ඒකේ රිසල්ට් එක ලැබෙනවා කියන කන්ෆිඩන්ස් එක ඒ ඔඩියන්ස් එකට ඇති වෙන්නට ඕන. When we preach Dhamma, the audience should develop their saddha or confidence in Buddha's message, and finally our inner courage, motivation gradually increases as the result of this confidence in what the Buddha explained. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දහම් පණිවිඩය ගැන විශ්වාසය ඇති වෙච්ච ගමන්ම සද්ධා, දැන් ඉන්ද්‍රිය ධර්ම බලන්න, සද්ධාව ළඟටම තියනේ මොකද්ද? විරිය. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට බල ධර්ම, සද්ධා බල, විරිය බල, සති බල හොම යන. වරක දේශනා කරන ධර්මයේ සූත්‍රයක දැක් වෙනවා ශ්‍රද්ධාව ඇති වුණොත් කෙනෙක්ගෙන් ඒ ඇති වෙච්ච පමණට ඔහුගේ වීරිය කොච්චර ඇති වෙනවද කිව්වොත් මේ සම්මස් නහර ඇට ඇට මිදුළු කරා විනිවිද ගිහිල්ලා හරියට නිකන් ශරීරයට විදුලියක් හිටුවා වගේ, කරන්ට් එකක් වැදුනා වගේ, මේක ලොකු එන්කරේජ්මන්ට් එකක්, ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා කියලා. ඒ කියන්නේ මේ දහම ප්‍රැක්ටිස් කරනකොට රිසල්ට් එක මේ ජීවිත කාලය තුරදීම ඉක්මනටම ලබන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා. එතකොට ඒ විශ්වාසයත් එක්ක අපට දවසට වැඩිපුර සිහි වෙන්නේ මේ බුදුහාඳුරෝ ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන. ප්‍රශ්නේ මොන හරි අහන්න තියෙනවද? ධර්මයේ ගුණ කතා කරනකොට දැන් අපි අකාලික කියන ධර්ම ගුණය සාකච්ඡා කරනවා නේද? එතකොට දැන් අකාලික කියන එක හරියටම විස්තර කරනවා නම් කොහොමද කරන්නේ? අකාලික කියන එක අකාලික සහ සන්දිටික කියන දෙකම එක නම් යන්නේ. සන්දිටික කියන්නේ සාමාන්‍යයෙන් අපි සිංහලෙන් හෝ සංස්කෘතෙන් කියන සාන්දෘෂ්ටික කියලා. මේ ජීවිත කාලයේදීම නැත්නම් ditta dhamma වේදෙන වශයෙන් අපට විපාක රිසල්ට් එක බලන්න පුළුවන් කියන එක. අකාලික කියන එක ආකාර කීපකින් විස්තර කරලා තියෙනවා. එකක් තමයි මාර්ගසිතට අනුතුරුවම ඵලසිත පහළ වෙනා කියන එකටත් ඉස්සර කරනවා ධර්මය තුළ. ඒ කියන්නේ මාර්ගසිත හැම වෙලාවෙම මාර්ගසිත පහළ වෙන්නේ අරසණ මාර්ගය ප්‍රැක්ටිස් කර කර ඉනකොට එක විටම මේ අටම ඉහළ මට්ටමට එන වෙලාවක් තියෙනවා. ඒකට කියනවා සෝතාපට්ටි මාර්ග චිත්තය කියලා. ඒතකොට සෝතාපට්ටි මාර්ග චිත්තයේ ඇති වෙච්ච මොහොතෙම ඊට පස්සේ අතරක් නැතුවම කල් නොයවා ඵලසිතිය පහළ වෙනවා කියලා කියනවා. අන්න ඒක විස්තර කරන තකාලික කියලා කියනවා. කියන්නේ ප්‍රතිඵල කල් නොයවා ඉක්මනින්ම immediately effective කියන එක. ඒකට visible results immediately effective. Dhamma has 6 qualities. Dhamma is well expounded by the blessed one. Visible results immediately effective. Call in one to come and see. Lead in onwards and to be personally realized by the wise. ඒකට මෙන්න මේ qualities ටික කියද්දී එයින් එන ප්‍රධානම එකක් තමයි අකාලික කියලා කියන්නේ. ඉක්මනින්ම ශනිකව රිසල්ට් එක ලැබෙනවා කියන එක. එතකොට ඒක ඉහළම අවස්ථාව තමයි. ඉහළම අවස්ථාව තමයි අර මාර්ගසිතට අනුතුරුවම කල් නොම ඉක්මනින්ම ඵලය සිත ලැබෙනවා කියන එක. ඒක එක විග්‍රහයක්. ඊට අමතරව තව අපිට ගන්න පුළුවන් අපි හිත සමාධිමත් කරනකොට අපි සිල්වන්ත වෙනකොට සිල්වන්ත වෙන කියන අනිසංසවට පේනවා. දන් දෙනකොට දන් දෙන කියන අනිසංසවට පේනවා. භාවනා කරනකොට හිත එක්තැන් වෙනකොට අර හිතේ තියෙන කලබල ගතිය අඩු වෙලා හිත තැම්පත් වෙනකොට ඒ සතුට එනවා අපට. නීවරණ අඩු වෙනකොට දුක අඩු වෙනවා. අපට කල් නොයව ඉක්මනින්ම ප්‍රතිඵල ලබන්න පුළුවන්. දැන් බලන්න අපි ටික වේලාවක් මෛත්‍රී භාවනා කරනකොට ආනාපාන සතිය කරනවා නම් අපට ඉක්මනටම රිසල්ට් එක බලන්න පුළුවන් ඇත්තටම. දැන් අපි ටික වේලාවක් නිකම් බලන්නකෝ. ඇස් දෙක පියාගෙන සීල සත්‍යෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා කියනකොට නැත්නම් ආනාපාන සතියත් එක්ක හුස්ම ගන්නවා වර්තමාන තුලින්දගෙන පිට කරනවා ගන්නවා පිට කරනවා කොහොම ගිහිල්ලා කියලා ටික වෙලාවක් යනකොට හිත තැම්පත් වෙනවා. ඒත් එකම තමන් ඇහැට දැකපු රූප නිරුද්ධ වෙලා තියෙන්නේ. රූපය අනිත්‍යයි, අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි කියලා මෙහෙම කරනකොට බාහිර ලෝකෙම අපි රිලීස් වෙනවා. ඊට පස්සේ මනස ඇතුළට හැරෙනවා. මනසත් මේ මොහොතේ හටගෙන මනංච පරිච්ඡ ධම්මේ චුප්පජිත මනෝවිඥානම් එතනම හට ගන්නවා, නිරුද්ධ වෙනවා. එතනම හට ගන්නවා, නිරුද්ධ වෙනවා. අපිට යතේ රූපයක් මොකක් හරි රූපයක් මැවිච්ච ගමන් අපි දන්නේ ඒක අතීත රූපයක්. ඒක අනිත්‍ය කියලා පැත්තකින් තියෙනවා. ආයි මෙතෙන්ට එනවා. හුස්මත් එක්ක ඉන්නවා. අනිච්ඡානුපස්සී විහෙරති, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පරිනිස්සග්ගානුපස්සී කියනකොට සම්පූර්ණම අපේ රිසල්ට් එක පේනවා ඇත්තෙන්. කාලයක් ගියාට පස්සේ ඇත්තෙන්ම අපේ හොබි එක බවට පත් වෙන මේ ප්‍රැක්ටිස් එක එකයි. ඒ තරම්ම රිසල්ට් එක පේන ගන්නවා අපිට. අපි එතෙක් කලක් ඇත්තෙම දැන් මේකටම තමයි කියන්නේ මණ්ඩපේය මිදම් බික්කේ බ්‍රහ්මචර්යයන් කියලා. ඒ කියන්නේ බ්‍රහ්මචර්යාව කියන එක, ඒ කියන්නේ ආර්ෂණික මාර්ගය කියන එක, නැත්නම් සමති දර්ශනා කියන එක හරියට ඊටාම මිහිරි පානයක් වගේ කියලා කියන්නේ. මීපැණි වගේ කියලා කියන්නේ. සතුට ලබන්න තියෙන ඉහෙළම දේ තමයි මේක. දැන් බලන්න අද අපි සාමාන්‍ය සතුට ලබන කරන දේවල්. එක්ක කෑම ටිකක් කනවා, එක්ක සින්දුවක් අහනවා, එක්ක යාළුවෙකුට කතා කරනවා, එක්ක බුදිය ගන්නවා. මේ ඍණේ කරන්නේ අපි සන්තෝෂයි කියලා නේ. බලන්න ඇත්තටම අපි සතුටද විඳින්නේ කියලා. අපි හිතට කොච්චර බලන්නේ එකෙන් කොච්චර අරමුණෙන් අරමුණට ගිලි හිතට කම්පනියක්ද කියලා. නමුත් ඒ ටික ඔක්කොම විනාඩියකට හරිය පැත්තකින් තියලා විනාඩි 5කට හරිය වයින් කළා. බලන්න මෙතෙන්ට එනකෝ බලන්න වෙනස. කියන අපට අපේ සතුට බාහිර කෙනෙක් මත යැපෙන්නේ නැහැ ඒකයි. ධර්මයේ ප්‍රැක්ටිස් එක කියන්නේ අපි දැනට සතුට ලබන්නේ අපි බාහිර පුද්ගලෝ ද්‍රව්‍ය කාරණා මත. අන්න එතනින් අපි අපටම අපි සතුට ලබන කාරණේ අපි පැත්තට ගන්න එකයි කරන්නේ ධර්මයේ. වැඩි දියත් තබා බුදුහාඳුර මත සරුවත් සාර මතවත් අපි යෙන්නේ. අපි කෙලියම ධර්මයේ මත ප්‍රැක්ටිස් එකට මෙනවා අපි. එතකොට අපේ සතුට බාහිර කෙනෙකුට තීරණය කරන්න බෑ. බාහිර කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙලා නැහැ. එතකොට බාහිර ජරා මරණ වලට පත් වෙන ලෝකය බාහිර මත විශ්වාසය තියාගෙන හිටිය අපි සතුට ඒ බාහිර විශ්වාසයෙන් මුදවගෙන අපටම අපේ අතේ කන්ට්‍රෝල් එකට ගන්න එක තමයි ධර්මය කියලා කියන්නේ. අන්න ඒ තුල ඉඳීම තමයි ලැබෙන ප්‍රතිඵලය තමයි මේ ආකාරික කියලා කියන්නේ. අපි ජීවිතය යමක් සතුට ලැබෙලා කරන්න කාලයක් ගත වෙනවා නම් ඒ ඔක්කොමට වඩා ඉක්මනින්ම මේ තුලින් ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණය තමයි ආකාරික කියලා කියන්නේ. එතකොට ඇත්තෙම යකල් යන යන බාහිරය ගැන හිතන කාලේ අඩු වෙන ටිකෙන්. එතකොට ඒක තරමග්ගමට දුරට ආත්මార్థකාමීත්වයක් වෙනවද? ඇත්තෙම ආත්මార్థකාමී කියන එක අපි අද විග්‍රහ කරගෙන තියෙන එකේ වරදක් තියෙනවා. දැන් අපි අද ආත්මార్థකාමී කියන්නේ මොකද්ද? තමන් ගැන විතරක් සෙල්ෆිෂ් කියන්නේ. ඔව් අනිත් ඒ කියන්නේ මේ අපි කියමු අනිත් කෙනෙක් ගැන කිසිම දෙයක් බලන්නේ නැහැ තමම කාලේ බිලින් එකටනේ අපි ආත්මార్థකාමී කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ඇතමිට නාන්නෙත් නැහැ වෙන වැඩ කරන්නෙත් නැහැ සල්ලි හම්බ කර කර ඉන්න එක තමයි අද ආත්මార్థකාමී කියලා කියන්නේ ඇත්තෙම. ඇත්තෙම ආත්මార్థකාමී නැහැ ඇත්තෙම කියනවා. එයා තමන්ටම තියාසලක ගන්නෑ. ඇයි එයාගේ හිතේ රාගය, ද්වේෂය නම් ඇත්තටම එයා යාට හතුරෙක් වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපේ හිතට මිතුරු වීම තමයි ඇත්තම සෙල්ෆිෂ් කියලා කියන්නේ. හිත මිතුරු කියන්නේ. තමන්ගේ හිතට මිතුරෙක් වෙන එක. තමන්ගේ හිතට මිතුරෙක් කෙනෙක් කොහමද? තමන්ගේ හිතට කෙලෙස් ඇති නොවන විදිහට හිත ආරක්ෂා කරගන්න එක. අන්න ඒකට නියම සෙල්ෆිෂ් කියලා කියන්නේ. බුදුදහමේ සඳහන් කරන ආත්මార్థ පරාර්ථකාමී දේ විස්තර කරනවා. එතෙන්ද කියනවා පරාර්ථකාමී වෙන කෙනාට වඩා ආත්මార్థකාමී වෙන කෙනා හොඳයි කියලා. ඒ කියන්නේ මෙන්න මේ අර්ථයෙන් මේ කියන්නේ. තමන්ට ඇත්තටම ආදරය කළ තමන්ට උදව් කර ගැනීම. අද ආත්මార్థකාමී කියන එකට මේ විස්තර ඩෙෆිනිෂන් එක වරදක් මේ තියෙන්නේ. ඇත්තටම ආත්මార్థකාමී වෙන කෙනා තමන් පන්සිල් රකිනවා. තමන් පන්සිල් රකිනකොත් එක්කම පරර්ථයක් වෙලා. නියම විදිහට ආත්මార్థකාමී වෙනවා නම් ඒ අනිත්‍යට හානියක් කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. කාම වරද හැසිරෙන්නේ නැහැ. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. අන්න ඒක න තමයි නියම ආත්මార్థකාමී කියන්නේ. ඒ ආත්මార్థකාමී වීමම තමයි ඔටෝමැටිකලිම අනිත් පැත්තට ඒක රිසල්ට් එක හම්බ වෙනවා. වික්ෂෝභකී පැත්තෙන් ගත්තොතින් සාමාන්‍ය විනය හරියටම ආරක්ෂා කරගන්න ඕනේ. ඔව් ඇත්තෙන් බුදුහමෝ කියන්නේ ඔබට උපස්ථාන කරන සිව්පස්යෙන් සලකන මිනිසුන්ට කරන ලොකුම උපකාරය තමයි සිල්වන්ත වෙන්නේ කියලා. ඊයේ සිල්වන්ත වෙනවත් එක්කම අපට දන් හැඳක් බෙදන අයටත් පිනක් සිද්ධ වෙනවා. දෙවියන්ටත් ආශිර්වාදයක් ඒක. ඒ නිසා ඇත්තටම ආත්මార్థකාමී වීම කියන්නේ තමන්ට තමන් ආදරය කිරීම, තමන්ගේ හිතට මිතුරෙක් වීම, හිත මිතුරු කියන්නේ ඇත්තටම මයින්ඩ්ෆුල්නස් එක. එතකොට තමන්ගේ හිතට පිළිසරණක් දාගෙන ඒක බුද්ධ ධර්ම සංඝ කියන මේ තෙරුවණෙන් තමන් ආරක්ෂාව ලබාගෙන මේ ධහම තුළ උපරිම ප්‍රැක්ටිස් එකකින් එක තමයි ආත්මార్థකාමී කියන්නේ. ඒ ආත්මార్థකාමී බවම තමයි පරතිය කියලා කියන්නේ බුද්ධ ධර්ම තුළ. ඒක වරදක් නෙවෙයි. ඒක හොඳ දෙයක්. විග්‍රහයේ වරදක් තියෙනවා. ඔව් අපි මේ ඩෙෆිනිෂන් එක වරදක් මේ තියෙන්නේ. ඒ නිසා බුදුදහමේ කියන හැටියට ආත්මార్థකාමී කියන එක හොඳ දෙයක්. ඒ ආත්මార్థකාමී කියන එක අනිත්‍යයට හානි කළ ලබන දෙයක් නෙවෙයි. බඩු මුට්ටු ගොඩ ගහගෙන ලබන දෙයක් නෙවෙයි. නොකා නොබී ඉන්න දෙයක්වත් නෙවෙයි. ඒ ආත්මార్థකාමීත්වය කියන්නේ තමන්ගේ හිතට සැලකීම. තමන්ගේ හිතට නීවරණයන්ගෙන් වෙන පීඩාව දුරු වෙන විදියට තමන්ගේ හිත නීවරණ වලින් සහ සංයෝජන වලින් කෙලෙස් වලින් ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කරනවත් එක්ක මේකේ බෙනිෆිට්ස් එක ලැබෙන ළඟම ඉන්න හැට. ඒක තමයි කියන්නේ පංචශීල රකින්න කෙනා අභයන්දේති, අවේරන්දේති, අභ්‍යාපජ්ජන්දේති. පංචශීල රැකීම තමයි අබේදානෙ දීම කියලා. සිල්වන්ත වීම දන් දීම කියලා කියනවා. අබේදානෙ දීමක් කියලා නිර්භයතාවය ප්‍රදාන කිරීමක් කියලා. ඒ නිසා ධර්මයේ රකින්න එක තමයි ඇත්තෙම. ඒ කියන්නේ සාමාන්‍ය බඩමුට්ටු ලැබෙනවට වඩා වටින්නේ මේ අබේදානි ලැබෙන එක. දැන් අපි කියමු අපි කොහේට හරි යනවා. ගිහිල්ලා ඉනකොට අපට හොඳට කෑම බීම හම්බ වෙනවා. හොඳට පහසුකම් දෙනවා. පැයෙන් පැයට කෑම ගේන උණු උණුවේ හොඳ රස කෑම ගේනවා. හැබැයි අපට ආරංචියක් තියෙනවා කොයි වෙලාවෙ හරි බෝම්බයක් ගන්න පුළුවන් මෙතෙන්ද කියලා. මේ සලක නැහැ කොයි වෙලෙ හරි වස දාන්න පුළුවන් කියලා අපට බයක් තියෙනවා. මේ කෑම ගෙනාට ෂුවර් නෑ මේ අය මේ රසවත් කියලා කෑම ගේන්නේ. අපිත් එක හතුරු කට්ටියත් මෙතන ඉන්නවා කොයි වෙලෙ වසක් දාන්නේ කියලා බය අපට. බලන්න අර දාණයට වඩා අර සිල්පද කඩවීම තුලින් වෙන බිය බලන්න කොච්චරද කියලා. ඒ නිසා කෙනෙකුට දෙන්න තියෙන වටිනාම දේ තමයි අබේ දාණය දීම කියලා කියන්නේ. ඊටත් වඩා වටිනා ධර්ම දාණය. ධර්ම දාණය තුලින් තමයි අබේ දාණය තීරුම් ගන්න මේ පළහැට එන්නේ. ඉතින් ඇත්තටම මේ අපි කිව්වේ මේක ධර්මයේ ප්‍රැක්ටිස් එකම තමයි අපි ලෝකෙට කරන යාපද. කෙනෙක් ධර්මයේ ප්‍රැක්ටිස් එක ඉන්නවනම් ඇත්තම අපට බයස් එකක් නැතුව ඉන්න පුළුවන්. එතකොට කෙනෙක් හරියට ධර්මයේ රකින්න බව දන්නවනම් අපිට යා විශ්වාසවන්ත නම් අපි දන්නවා මේ අවංකයි කියලා අපිට කිසි බයක් නැහැ නේ. කොච්චර නිදහසක්ද අපිටනේ. අපි කිසිම ගැටලුවක් නැහැ. ওই නලකාවත් එකයි ගියත් එකයි අපිට බැන්නත් එකයි අපි දන්නවා යා අපට විශ්වාසවන්ත කෙනෙක්, යා සිල්වන්ත කෙනෙක්, යා ලොකු සිල්පද කඩා කරන්නේ නැති කෙනෙක්, යා සතර ගතියට යන්නේ නැති කෙනෙක්, යා ද්වේෂය ඇති කර නොගන්නා කෙනෙක් කියලා අපි දැනගත්තොත් අපිට බලන්න කොච්චර ඒත් එක සතුරුද කියලා යගෙන. ඒක අර මිල මුදල් වලින් දාණයෙන් කරන්න බෑත් මේදී. කෙනෙකුගේ උගත්කමෙන් ඒක කරන්න බෑ. කෙනෙකුට ලොකු දේපලක් තිබුණා කියලා ඒක ඒ විශ්වාසය ඇති වෙන්නේ අපි. ඒ නිසා දැන් අපි අසුරු කරන්න යනවත් බලන හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා අපට යාගෙන ඇහුවත් නේ කොච්චර හිතට සාහනියක්ද බලන්න. අපට බයක් නෑනේ. එයාගෙන අපේ අඳුරණ යාළුවෙක්ියත් කියනවා නම් අපට බයක් නෑනේ නේ. අපේ අම්මා තාත්තා හරි අපේ සහෝදර සහෝදරියක හරි යාගේ දර ඉන්නවා නම් හොඳ කෙනෙක් ගෙදර පන්සිල් වගෙන කෙනෙක් ගැන අපර කොච්චර සැනසීමක්ද බලන්නේ. ඒ නිසානේ බුදුහාම දේශනා කරේ සාරිපුත්ත මොග්ගලාන කිසියම් පරාතක ඉන්නවා නම් මට ඒ පරාත ගැන බලන්නවත් දෙයක් නෑ කියලා. ඒ පැත්තම බලා ගන්නවා කියලා. ඒ කියන්නේ විශ්වාසය කියන එක. ඒ සිල්වන්ත භාවය කියන එක. එතකොට ඇත්තටම ආත්මార్థකාමීත්වය කියලා බුදුහාම කියන්නේ එයා දහම රකින්න කෙනෙක්. ඒ ආත්මార్థකාමීත්වයම තමයි පරාතය කියලා කියන්නේ. තමනෝරි ප්‍රසන්න කතා කරප සාගච්ඡාදී කල්යාණ මිත්‍ර කියන එකේදී කල්යාණ මිත්‍ර කියන එක හරියටම ධර්මයේ තුරදී අපි විග්‍රහ කරන්න ඕන. ඔව් කල්යාණ මිත්‍රත්වය කියන්නේ යහපත් මිත්‍රත්වය කියන එක. ඒක අපිට ආකාර කීපකින් ගන්න පුළුවන්. දැන් ව්‍යගපජ්ජ සූත්‍රය දේශනා කරනවා මෙලව ජීවිතය සාර්ථක වෙන්න. උට්ටාන සම්පදා, ආරක සම්පදා, කල්යාණ මිත්‍රතාව කියලා එතනක් තියෙනවා. එතකොට ඒකම තමයි මංගල සිංහලවද සූත්‍රයේ සුහද මිත්‍රයා ගැන කියනවා. එතන මිත්‍ර ප්‍රතිරූපකයි. එතන කියනවා සුහද මිත්‍රයා. සුහද කියන්නේ හොඳ හදවත් තියෙන මිත්‍රයා. එතකොට එතන කියන්නේ සාමාන්‍ය මට්ටමේදී දෙන්න අපට ඉගෙන ගන්න, රැකරක්ෂා ලබා ගන්න, අපට මේ ආහාර පාන ටික ලබා ගන්න, දෛනික ජීවිතය දුවව කරන කෙනාට කල්‍යාණ මිත්‍රය කියලා කියනවා. ඒක මෙලොව ජීවිතය සාර්ථක වෙන හේතු වෙනවා කියලා තියෙනවා. ඒක එකක්. ඊළඟ කාරණේ තමයි නිවන් දකින්න යද්දී ප්‍රධාන කාරණ හතරක් කියනවා. ඒ තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්ම දාන ප්‍රතිපදාව. එතනත් නිවන් දකින්න මාර්ගයේදීත් කල්‍යාණ මිත්‍රත්වය කියනවා. එතන කියන්නේ ඍජුවම දුකේ හට ගැනීම හා නිරෝධය පැහැදිලි කරන කෙනා. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ කරුණ හතර, ඒ කියන්නේ දැන් වරක් ආනන්ද හාමුදුරුවෝ කියනවා භාගතුන් වහන්සේ මේ බ්‍රහ්මචර්යා ජීවිතයේ භාගයක්ම මට හිතෙනවා කල්‍යාණ මිත්‍රත්වයේ මතයේ තියෙන කියලා. බුදුහාම කියන්නේ නෑ, එහෙම නෑ. මාහේවං ආනන්ද, මාහේවං ආනන්ද. සකල මේ විදම් බ්‍රහ්මචර්යයන් යදී දැන් කල්‍යාණ මිත්‍රතා, කල්‍යාණ සහායතා, කල්‍යාණ සම්පවංගතා කියලා. සම්පූර්ණ බ්‍රහ්මචර්යාව කියන්නේම කල්‍යාණ මිත්‍රත්වයේ කියලා. එතකොට සම්පූර්ණ ප්‍රැක්ටිස් එක ඩිපෙන්ඩ් වෙන්නේ කල්‍යාණ මිත්‍රත්වයත් මතයි කියලා. මේ දහම් පණිවිඩය දෙන කෙනා දැන් බුදුරජාණන් වහන්සේ කලින් ෆේස් ටු ෆේස්ම ඉන්නෝනේ. නමුත් දැන් තියෙන අපිට තියෙන තාක්ෂණය සහ මාධ්‍යත් එක්ක එහෙම ඉන්නෝන්නේ. ඒක පොතක් වෙන්න පුළුවන්, ඒක වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්, දේශනයක් වෙන්න පුළුවන්, ඒ මොන හෝ සෝස් එකක් වෙන්න පුළුවන්. එතකොට එයා ජීවත් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, මැරිච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් මීට අවුරුදු 100කට ඉස්සෙල්ලා මැරිච්ච කෙනෙක්ගේ හොඳ දේශන ටිකක් හරි පොතපතක් හරි තියෙනවා නම් ඒක එයා අපිට කල්‍යාණ මිත්‍රයෙක්. එතකොට කල්‍යාණ මිත්‍රයා ෆේස් ටු ෆේස් ලයිව් ඉලි ඉන්න ඕනේ නැහැ යා. එතකොට දැන් ඉස්සරහම නෙවෙයි, ඉස්සර අඩුවනේ පොතපතක් තිබෙන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. කෙලීම මුණ ගැහිලම යා ෆේස් ටු ෆේස් යාගේ මේ ධර්ම කන්න අහ ගන්න ඕන. එතකොට යා ෆිසිකලි ඉන්න ඕනේ. නමුත් අද වන විට අපට එහෙම ෆිසිකලිම ඉන්න අවශ්‍ය නැහැ කල්‍යාණ මිත්‍රත්වයේ කියන එක. එතකොට කෙනෙක්ගේ දැන් ත්‍රිපිටකයක් තියෙනවා අපි හොඳම කල්‍යාණ මිත්‍රයාද? ඒ තරම් ගැඹුරින් ගත්තොතින් කල්‍යාණ මිත්‍ර කියලා කියන්නේ සංකල්පයක් වගේ. කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ ඇත්තෙම මේ උදව් කරන සෝස් එක. අපේ ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එකට උදව් කරන සෝස් එක තමයි. ඒක පුද්ගලෙක් වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්, වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්, දේශනයක් වෙන්න පුළුවන්, CD එකක් වෙන්න පුළුවන්, කුමන හෝ මාධ්‍යයක් තමයි මේ කල්‍යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. අනිත් දේ තමයි දැන් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන එකටත් ඕකෙම වෙන්න පුළුවන්. දැන් එතෙන්දි කියන්නේ දැන් අපිට බොහෝ විට හිතන්නේ බාලයන් අයින් කරන්න ඕන, කල්‍යාණ මිත්‍රයන් ලං කරගන්න ඕන කියන කතාවනේ. ඇත්තෙම ඒකෙත් තව අර්ථයක් තියෙනවා. ඒ තමයි ඇසුරු කරනවා කියන්නේ යා ෆිසිකලි ඇසුරු කරන දෙයක්ද කියන එක නෙවෙයි ඇත්තෙම. ඇසුරු කරනවා කියන්නේ එයාගේ තියෙන ගතිගුණ ටික ආශ්‍රය කිරීම. එතකොට නරක මිත්‍රයෙක්ගෙත් එකට ඉඳීම නේ වරදක් කියලා කියන්නේ. එයාගේ ළඟ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය ආදී කෙලෙස් ටික අපි ඇසුරු කරනවා නම් අන්න ඒකයි ආශ්‍රය කියලා කියන්නේ. අන්නේක ඇසුරු නොකිරීම තමයි අසේවනාච බාලානං කියලා කියනවා. ඒකට පණ්ඩිතානංච සේවනා කියන්නේ මොකද්ද? යා පණ්ඩිත කෙනෙක් එක්ක ළඟින් ඉඳ එක කාමරේ ඉන්න එක නෙවෙයි ඇත්තෙන්ම. දැන් ඉඳ ඉඳ එක විහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක්සසර අනේ දේවදත් මො නොදුටු මොක්පුර කියලා කිව්වනේ. ඒකට එක විහෙර හිටියා කියලා කල්යاني මිත්‍රාසිර ලැබුණ නැහැ හොට. පණ්ඩිතෙන් ඇසුරු කරා වෙන්නේ නැහැ. ඒතර පණ්ඩිතෙන් ඇසුරු කරනවා කියලා කියන්නේම එයාගේ ළඟ තියෙන ගතිගුණ ටික අපි ඇසුරු කරන එක. ඔව් එයාගේ ළඟ තියෙන යහපත් ගුණාංග ටික අපේ කරගන්න එක තමයි ඇසුරු කරනවා කියලා කියන්නේ. කල්‍යාණ මිත්‍රයෙන් ලැබෙන නියම දේ තමයි සැබෑම කල්‍යාණ මිත්‍රයගෙන ධර්ම විශ්සර කරනවා. ධර්ම කතිකය කියන කවුද කියලා, ඒ කියන්නේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන කෙනා කියලා. කියන්නේ මේ ඇසට පේන රූපය මේ වෙලාවේ බාහිර පේන රූපය කියලා අපි හිතුවොත් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන මේ පරිසම්බාධ සැකලෙක ඉන්නේ. අපට ඒ තුළ ඒක වෙනස් වෙනකොට දුක් විඳින වෙනවා. ඒතොර මේ වෙලාවේ හැට පේන රූපයෙන් නිරුද්ධ වෙච්ච රූපයක් මීට සල්ප මොහොතකට කලින් ඒකමම මේ වෙලාවේ මනසින් දකින්න කියලා හිතුවොත් අන්න ඒක තමයි අවිඤ්ඤායත්වේ වාසයේ සිවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසා නිරුජ්ජಂತಿ කියන මෙන්න මේ පටිසම්පාද චක්‍රයේ නිදහස් වෙන මාර්ගය. ඒතොර සැබෑ කල්‍යාණ මිත්‍රය කියන්නේ දුක හටගන්නේ කොහොමද, දුකෙන් නිරෝධ වෙන්නේ කොහොමද කියන මෙන්න මේ දුක හටගන්න විදිහට කියන මිච්ඡාපටිපදාව කියලා, දුකෙන් නිරෝධ වීමට කියනවා සම්මාපටිපදාව කියලා. මෙන්න මේ මිච්ඡාපටිපදාවත් සම්මාපටිපදාවත් විස්තර කළ දෙන පුද්ගලය හෝ දේශනය හෝ පොතපත හෝ වෙබ්සයිට් එක හෝ ලින්ක් එක තමයි සැබෑම කල්‍යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. ඔබහත්ී සතහනේ සතර සෝපත් සෝතාපත්ති අංග ඒ හතරදී පොඩ්ඩක් හඳුනනට චුට්ටක් විස්තර කරන්න බලන්න. ඔව් එතෙන්ද ඇත්තෙම දැන් කියූප එකම ඇත්තෙම කියන තියෙන්නේ මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන කෙනා හෝ දේ තමයි කල්‍යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. ඉගෙන අපිට තව තව දේවල් කියන්න පුළුවන්, පින්කම් කරන්න, අම්මට තාත්තට සලකන්න, හොඳට ඉගෙන ගන්න, එහෙම කියන කල්‍යාණ මිත්‍රොත් ඉන්නවා. හැබැයි එයාගෙන නෙමෙයි මේ කියන්නේ. මෙයා ඍජුවම කොහොමද දුක හටගන්නේ? අන්න ඒක කියන කෙනා තමයි සැබෑ කල්‍යාණ මිත්‍රය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ එක ලස්සන සූත්‍රයක් තියෙනවා අපි ඉදිරියේදී විස්තර කරනවා. ඉදිරියේදී අපිට මාතෘකාවක් මම වෙන් කළ තියෙනවා ඒකට. ඉගෙන අපි අවසාන බලාපොරොත්තුව මේ ආධ්‍යාත්මික ගමනේ අවසාන බලාපොරොත්තුව තමයි විද්‍යා විමුක්තියටපත් වීම. knowledge and liberation. ତොර විද්‍යා විමුක්තියට නිකම්පත් වෙන්න බෑ. ඒකටපත් වෙන නම් සත්‍තබොජ්ජංග මේ ප්‍රැක්ටිස් කරනවා. සත්‍තබොජ්ජංග නිකන් වඩන්න බෑ. සත්‍තබොජ්ජංග වඩන්න නම් සතර සතිපට්ඨාන තුල ඉන්නවා. සතර සතිපට්ඨානේ නිකන් වඩන්න බෑ. සතර සතිපට්ඨානේ වඩන්න නම් ත්‍රිවිධ සුචරිතය තියෙන්න ඕන. කාය සුචරිතය, වාචී සුචරිතය, මනස සුචරිතය කියලා. ත්‍රිවිධ සුචරිතය නිකන් රකින්න බෑ. ඒකට ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. චක්ුණා රූපං දිස්වානං නිමිත්තං ගායි හොති කියනවා. ඉන්ද්‍රිය සංවරය නිකන් කරන්න බෑ. ඒකට සති සම්පජඤ්ඤය තියෙන්න ඕන. mindfulness and wise consideration කියන එක. එතකොට සති සම්පජඤ්ඤය නිකන් රකින්න බෑ. සති සම්පජඤ්ඤය රකින්න නම් යෝනිසෝ මනසිකාරය තියෙනවා. යෝනිසෝ මනසිකාරය නිකන් වැඩෙන්නේ නෑ. යෝනිසෝ මනසිකාරය වැඩෙන ශ්‍රද්ධාව තියෙනට ඕන. ශ්‍රද්ධාව නිකන් වැඩෙන්නේ නෑ. ශ්‍රද්ධාව වැඩෙන නම් ධර්ම ශ්‍රවණය තියෙනවා. ධර්ම ශ්‍රවණය නිකන් ලැබෙන්නේ නෑ. ධර්ම ශ්‍රවණය ලැබෙන්න කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවනේ. එතකොට කරුණු 10ක එක කියනවා. අංගුත්තර නිකාය දසක නිපාතේ අවිජ්ජා කියන සූත්‍රය. එතකොට ඒකෙන් දක්වනවා කල්යාණ මිත්‍රත්වයේ නැමැති වැසි පොද කිසියම් කන්දක් මුදුනට වැටෙනවා නම් ඒ කන්දක් මුදුනට වැසෙන කල්යාණ මිත්‍රත්වයේ නැමැති වැහි ධාරා නිසා මුළු කන්දෙම තියෙන පොඩි පොඩි ඇලදොලවල් පිරීලා සසරේක වෙලා මහා ගංගාවල් පිරීලා මුහුද කරා යනවා වගේ කල්‍යාණ මිත්‍රත්වයේ නැමැති දියදහර සද්ධර්මයේ නැමැති දියදහර අපේ ජීවිතේ ලැබෙනකොට මුළු ජීවිතේම ආධ්‍යාත්මික ජීවිතේම සංස්කෘතික වෙනවා කියලා දැක්කෙනවා. අමරණංගුත්‍රනිකා සූත්‍රය නම් මොකද්ද? අවිජ්ජා සූත්‍රය. දසක නිපාතයේ තියෙන අවිජ්ජා සූත්‍රය බුද්ධසම්මල තියෙන ග්‍රැජුවල් පෑත් එක ගැන කියනකොට අපි ඒක විස්තර කරනවා. ඉදිරියට අපි ඒක මාතෘකාවක් විස්තර කරනවා බුදුදහමේ තියෙන අනුපූර ප්‍රතිපදාව කියලා. ක්‍රමානුකූලව කල්‍යාණ මිත්‍ර ආශ්‍රේණ විද්‍යාමුක්තිය කරා යන මාර්ගයේදී එක එක දෘෂ්ටි කෝණ වලින් කියපු කරුණු තියෙනවා. දැන් ওই පහරාද සූත්‍රයත් එහෙම එකක්. ඒ වගේ අපි තැන් තැන් වල යනුපූර ප්‍රතිපදා විස්තර කරන එකේදී. එතකොට කල්‍යාණ මිත්‍රත්වය කියන සම්පූර්ණයෙන්ම දුකේ හට ගැනීම හා නිරෝධය විස්තර කරන කෙනා. කෙටියම කියනවා. තව එක දෙයක් තියෙන හන්දර අන්තිමට බුද්ධයන් නාමයේ අසූ පමණින්ම ශනිකව ඇති වෙන ප්‍රසාදයේ ඉතින් මම උදාහරණ දෙකක් සුදත්ත කියන පුද්ගලයා. ඔව් සුදත්ත කියන අනදමිනි සිටුතුමානි. හරි යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා යනකොට ඇහුනේ මොකද්ද මේ කරන්නේ මගුල් ගැද්ද කියලා. නෑ නෑ හෙට බුදුහමනෝ දානට එනවා කියලා. වෙන කෙනෙක් නෙමෙයි. ඔව් බුද්ධ කියලා කිව්ව ගමම යා එක පාරින් ස්පහය වෙලා ඒ වළියම එළියට බැස්ස බුදුහමනෝ යාගෙන දවස් ගානක් රාණී දිනිදි මරගෙන ආවා. අර සසර පුරුද්දත් එක්ක ප්‍රාර්ථනාවත් එක්ක තියෙන එහෙම තමයි. අහපු ගාම බුද්ධ කියන වචනේ අහපු ගාම එන හොයාගෙන ඒක. මොකද යා යාළ බොහෝ විටේ මුණ ගැහෙනමයි එන්නේ විශේෂයෙන් අගත අනුතුරු ලබන්න. ඒ බුද්ධ ශාසනල අතීතයේ ප්‍රාර්ථනා කරගෙන ඉන කට්ටියක බොහොම පින් ආඳුන වහන්සේගේ කාලයේ විඩම් කිරීම සම්බන්ධව කෙනෙක්ව හරියක් තමාරය අහන තියෙද ප්‍රශ්නෙම. තවුණත් මට නම් ගැටලුවක් නෑ ඔබ වහන්සේලාට ඉන්න පුළුවන් නම් තවුණත් ප්‍රශ්න අහන්න පුළුවන් ගැටලුවක් නෑ මට පැයක්වත් තව ඉන්න පුළුවන්. තමතර අද සාකච්ඡා සම්බන්ධ වෙන නෑ හඳුරු. ඔව් දැන් මේකට පරිබාහිරව ඇත්තටම මේ කියන්නේ සමාජයේ තියෙන මතයක් පංචශීලය කියලා කියන්නේ බුද්ධ දේශනාවට අදාළ දෙයක් නෙමෙයි. ඒකකොට ඒක බමුණු දහමත් එක්ක අහු දෙයක්. වගේ එහෙම සංකල්ප තියනවා නේද? සමාජය තුල පොදු එකක් කරලා ඒකකොට ත්‍රිසරණය නෙමෙයි පංචශීලය කියන එක බුදු දහමෙන් බැහැර කරන්න හදන සමහර තැන්. ඒකට ඒක කොයි තාක් දුරට මේකයි දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය බලන් ගියාම බෞද්ධ විනය වික්ෂු සමාජය මේ බොහෝ දේවල් එකල සමාජෙන් ගත්ත ටිකක් තියෙනවා. එහෙම නෑ කියන්න බෑ. දැන් උදාහරණයක් හැටියට පංචශීලයේ අටසිල් ගත්තා. දැන් බෝසත්ණන් වහන්සේ මෞගස පිළිසඳ ගන්නකොට මහා මායා දේවී අටසිල් සමාදන් වෙ හිටියේ කියලා කියනවා. පංචශීලයේ අටසිලයක් තිබ්බේ කාලේ. එතකොට මේ බමුණන්ගෙන් ගත්තද නැද්ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. මේක කොච්චර ලෝකයට යහපතක් වෙනවද කියන එක. ලෝකයේ කොච්චර ඔව් එතකොට එදලා එදා සමාජයෙන් දැන් සිවුර හදන විදිය සිවුරේ පැහැය මේ හුඟක් දේවල් එදා සමාජෙන් ගත්තුවා. ඒක බ්‍රාහ්මණයන්ගෙන් ගත්තද නිගණ්ඨයන්ගෙන් ගත්තද අජිතකේ සම්ගලින්ගෙන් ගත්තද මක්කලි ගෝසලෙන් ගත්තද කියලා අදාළ නැහැ. එතකොට ඒ සමාජයේ තියෙන හරපද්ධතිය ගත්ත බුදුහාඳුරෝ නැත්තේ නැහැ. හැබැයික ගත්ත කියලා ඒක බමුණු දහමක් වෙන්නේ නැහැ. ඒක බුදුදහම තුල ඒක නැවත ෂාප් කළා. ඒක අර ඩෙෆිනිෂන් දීලා ඒකේ පිටර තව ඉහළ ස්ටෙප් වලට යන්නට ඒක උපකාරය කළා. දැන් අපි කියමු කන්දක ගල් ගොඩක් තියෙනවා. ඒ ගල් ගොඩ අපි අරන් ගිහලා අපේ ගෙදර ෆවුන්ඩේෂන් එකට අපි දාගත්තා. දාගත්තට පස්සේ ඒක අතෙන්ට අයිති නැහැනේ. දැන් මේක කොටසක් වෙනවා ඊට පස්සේනේ. එතකොට මේකේ අතිවාරයෙන් ගල් ටික බදාගෙන හිටියන තමයි ප්‍රශ්නේ. ගල් ටික බදාගෙන අපි ඉන්නේ නැහැ. ගල් ටික බදාගෙන හිටියනම් අතෙන්ද තමයි ගල් ටික. නමුත් අපි මෙතෙන්ද ෂාප් කරලා මෙතෙන්ට ෂේප් එකට හදලා ඒක උඩ තව ගොඩනැගිල්ල හදලා බිත්ති බැඳලා වහල ගහලා තින්ත ගාලා අපි තව යම්කිසි ඇඩිෂනල් ටිකක් කරලා නේ මේ තියෙන්නේ. එතකොට දැන් පංචශීලයේ කිව්වට පංචශීලෙන් නවතින්නේ නැහැ බුදුදහම එකයි. අනේ ඒක වැදගත්කම. ඒතර පංචශීලයේ කරුණු ටික අරගෙන තියෙනවා. අරගෙන ඒක මත පිහිටලා තව ඉදිරි පියවරක් කියලා තියෙනවා. පංචශීලයෙන් ඉඳන් ඊට පස්සේ ආජීවට්ටමක සීලයට යනවා. එතනින් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයට යනවා. මෙහෙමම තව ඉහළ ස්ටෙප්ස් වලට යනවා. දැන් දානේ වුණත් බලන්න ඉතින් කෙනෙකුට ඉතින් සීලේ නෙවෙයි දානේත් කියන තියෙනවනේ එහෙනම්. දානම් භික්ඛවේ සපුරුස පඤ්ඤත්තං පඬිත පඤ්ඤත්තං කියලා බුදුහාම දේශනා කරන දානේ බුදුහාම විතරක් නෙවෙයි පඬිත පඤ්ඤත්තං කියලා කිය බුදුහාම වචනලින් කියලා තියෙනවා. මේක පඬිතයන් හිටියෙන් පනකුදයක් කියලා. සීලියත් එහෙමයි. සීලියත් සත්පුරුෂයන් විසින් පනකුදයක් කියලා බුදුරජාණන් වහන්සේගේ වචනෙම කියලා තියෙනවා. පොදුවේ ලෝකේට යහපත වෙන කරපු දේවල්. ඒ නිසා කමන්නේ බමුණු ධර්මයෙන් කියලා කියනවනම් ඒක ගැටලුවක් නැහැ. බමුණු ධර්මhari රකින්නවනම් ගැටලුවක් නැහැ. රකින්න නැති එක නෙමෙයි ප්‍රශ්නේ. මේ කෙනෙක් ගන්න පුළුවන් අර නිකන් පංචශීලය කියලා කියන්නේ ඒක සමහර විටකේ ටිකක් ඉහළටම ගියොත් ඒක බුද්ධාගමෙන් එන එකක් නෙමෙයි. අපි මොකටද පංචශීල සමාදන් වෙන්නේ වගේ තනකට. ඇත්තෙම මේක බුදුදහමද නැද්ද කියලා කියනට වඩා වැදගත් වෙන්නේ මේක අපට කොච්චරනම් ප්‍රයෝජනවත්ද? කොච්චර සමාජයට තමන්ට තමන්ගේ නිවසට මේක යහපතක් වෙනවද කියන එක. බුද්ධිමත් කෙනා එතෙන්ට එන්නේ. ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේ ප්‍රැක්ටිස් කරලා එදී රිසල්ට් එක. ඔය ඔහොම කියනගේ අපි අහනවා එහෙනම් බුදුදහමම කියන පටිසම්පාදය ත්‍රිලක්ෂණය සමති දර්ශනාදීක ඔයා කොච්චර ප්‍රැක්ටිස් එක ඉනවද කියලා අහනෝනේ ඒ කට්ටියගෙම. එතකොට බුදුදහමෙන් විතරක් කියන වෙනත් කිසිම දෙයක නොකියපු දෙයක් තියෙනවනේ. ආරස්ඨික මාර්ගයේ විශේෂයෙන් සමති දර්ශනාදීක පටිසම්පාදයේ හැදෙන හැටි ත්‍රිලක්ෂණය දැන් මේ බුදුදහමට ආවෙනක වෙච්චා. දැන් අපිට කියන්න පුළුවන් ආයෙන පංචශීල අයින් කරන්න කමන්නේ. එහෙනම් ඔයා කෙලින්ම බුදුදහමට යනවා නම් බුදුදහමේ සීලයක් තියෙනවා. මොකද සීලය? ඒ තමයි ආජීව වට්ටමක සීලය. පානාතිපාතා අදින්නාදානා කාමේසුමිච්ඡාචාරා මුසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්පාපලාපා මිච්ඡාජීව. ආ එහෙනම් ඔයා මේක රකින්න. ඔන්න බුදුදහම පියෝ එක. කියලා කියන්න පුළුවන්. පංචශීලයේ එන්නේ ඒක බේස් කරගෙන එතනින් නවතින්නේ නැහැ. මම හිතන්නේ ඒක බුද්ධ කාලේ ඉඳන් බුදුරජාණන් වහන්සේටත් බොහොම ලේසි වෙන්නේ නැති මේක සමාජයට කරන්නේ. ඔව් අරක දන්න ටික ඒක බේස් වුණාට පස්සේ එතන ඉඳලා ආරේශ්‍ය මාර්ගයේ කියනකොටම සම්මා වාචා කම්මන්ත ආජීවයට එන්නේ බුදුදහම සීලයේක. එහෙම තර කරන්නට කෙලින්ම කියන්න. හරි එහෙනම් කමන්නේ ඔයා පංචශීලයේ සම්පූර්ණ අමතක කළා දාන්න. එහෙනම් බුදුදහමේ සීලය මොකද්ද? ආරේශ්‍ය මාර්ගයේ සීලය සීලස්කන්ධය වාචා කම්මන්ත ආජීව. ආජීවය කියන්නේ මිච්ඡා ආජීවන පහේ සම්මා ආජීවන ජීවියක් අපේති. වැරදි යුනෝ පහ වලින් මිදිලා එතකොට සත්ත්ව වංජා, සත්ත්ව වනිජ්ජා, විස වනිජ්ජා, ඔහොම කියලා ඒ වෙලදාම් වලිනොත් මංශ කූට, කංශ කූට ආදීන් වෙන් වෙලා එහෙනම් උපරිම පියෝලි ඔබ වෙන රකියවත් කරන්න ඕන. එන්න එහෙනම් මෙන්න බුදුදහමේ තියෙන සීලය ඔන්න ප්‍රැක්ටිස් කරන්න ඔයා එහෙනම්. කෙලින්ම මේක දෙන්නේ කට්ටියට. ඔයා හිතනව නම් මේක හා කමන්නේ. ඔයාගේ හැම හිතාගන්න හොඳයි. මේක බමුණු සීලයක් හරි. අපි ඒක අයින් කරන්න හරි. කමන්නේ. අදිනම් අයින් කරන්න. මේ මොහොතින්නම් අයින් කරන්න. එහෙනම් ඊළඟට ඔයා දැනගන්න ඕන බුදුදහමේ සීලය මොකද්ද? බුදුදහමේ සීලය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔන්න රකින්න අදින්න. ආයි වාදයක් නැහැ. ඇත්තෙම අපිට මේ හරියට මේක කියාගෙන බැරි කමනේ තියෙන්නේ. අපිට දැනුම නැතිකම මෙන්න තියෙන්නේ. වාසේ තිබ්බද නැද්ද අපට සැකයිද? ආ තිබ්බනේ ඉස්සරහට සීලත් තිබ්බනේ. ඔහොම කියලා අපටත් කම්පියුටර් ඊට පස්සේ. ඒ තර්කෙන් එන අයට තර්කානුකූලවම අපි කියන්න ඕනේ මේක. බිඳින්න බැරි විදිහටම කියන්න ඕනේ අපි. එතකොට කියන්න ඕන කාය නම් එතන සුරා මීරේ මජ්ජපමා දට්ටානක් නැහැ. දැන් ඕක තමයි හුඟක් දැන පොයින්ට් එකට ගන්නෙ. මොකද බුදුදහම තුල දැන් අරිෂ්ණ මාර්ගය ඇත්තත් මජ්ජපමා සුරා මීරේක නැහැ. ඔය ඔතනේ රිංගල යන බලාපොරොත්තු වෙන සමහර කපටිය කරන එකක් ඕක. එතකොට ওই හතරත් කියවුව ගමම ඊට පස්සේ සුරාමේරේ නැති කතාවත් අපි එතන කියන්න ඕන. කිව්ව ගමම අපි ළඟට සිංහල වද සූත්‍රේන අපාය මුඛ හතක් තියෙනවා. දූකෙලිය යන එක, රාත්‍රී වීදි සංචාරය, නැටුම් ගැමි වැමි බලන්න යන එක සහ මද්ද්‍රව්‍ය භාවිතේ. අපාය මුඛ. අන්නේ අපාය මුඛ හතෙන් වැළකෙන කතාව ඊට පස්සේ කියන්න ඕන. අතන නැති වුණාට මේ අපාය මුඛ වලින් වැළකෙන අවස්ථාවේදී මේ කාරණේ කියන එක ගැන අපිට හරියට පොයින්ට් කළම කියන්න ඕන සිංහලවද සූත්‍රය. ඉතින් ඇත්තෙම අපි කියන දේ අපි හිතේලු නෙමෙයි අපි කියන්න ඕන. අපි කියන ඒව පොයින්ට් එකට රෙෆරන්ස් එක කියන්න ඕන අපි. ඒක සූත්‍රේ නමයි මහවල් සූත්‍රේ අහවල් තැන බලන්න මේක කියලා අපි හරියට පොයින්ට් එකට කිව්වට පස්සේ ඒක අපිට වරදින්නේ නැහැ. අපිට අනිත් කෙනෙකුට එක ඛණ්ඩනය කරන්නත් බෑ. ඒ වගේම හරිම ප්‍රැක්ටිකල් මේක. පණියන්න තමනාලේ තිය දාන්නේ නෑ. ගැටලු ඇති වෙනවා නම් හොඳයි අපිට තවත් ඒවා ක්ලියර් කරගන්න පුළුවන් නේ. මේකම පිළිගන්න ඕනේ. තව අතුරු ප්‍රශ්න තියෙනවා නම් තරකේ තරකේවත් වහන්සේලා අහන්න පුළුවන් ගැටලුවක් නෑ. ඒතකොට නේ තව පැහැදිලි වෙන්නේ මේක. අපිට මේක අවබෝධයක් කර ගන්න අපිට ඕනේ ඇත්තෙම අපිට මේක කරුණු ටිකක් දැනගන්න එක විතරක් නෙවෙයි මේක ප්‍රැක්ටිස් එකේ නැකම්ම ඒ අවබෝධය දිනු කිරීම සහ විශේෂයෙන් මිනිසුන්ට ෆේස් කරාදී අපට ඇති වෙන ගැටලු තියෙනවා. අපි ඇත්තෙම අපි අත්දැකීම් බෙදා හදා ගන්න දැන් මට නැති අත්දැකීම් ඔබ වහන්සේලාට තියෙන පුළුවන් සමහරකට. ඉතින් ඒව ඇත්තෙම අපි ෂෙයා කර ගන්නවා හරි වටිනවා ඒක. එතකොට අපිට මේ හොඳට ඔඩියන්ස් එකට දෙයක් මැසේජ් එකක් දී ගන්න පුළුවන් අපිට. ඒකයි. මාදියත් ගුණාගෙන අපි අපි දිනන ඕන නැත්නම් අපිට විශාල චාන්ස් එකක් මේ ලැබුණේ මේ තියෙන විවේකය මේ පහසුකම් මෙහෙමයි පහසුකම් ඊට කඩ ඔක්කොම තියෙනවනේ අපිට විහිදෙලා. ඒක ලොකු පිනකට අපිට ලැබෙන්නේ අපි එකින් උපරිම රිසල්ට් එක ගන්නවනේ. පොඩ්ඩක්වත් කාලය අපිට යවන්නේ නැහැ. ඒක පොත්පත් කියවන්නේ ඉංග්‍රීසි දැනුම දිනු කරගන්න ඒවා උපරිම දේ කරන්න. කරන තරමට මිනිස්සු සලකනවා අපිට ඒකයි මිනිස්සු ආදරය කරනවා. ගුණ කතන විතරක් කිය කියන වචනය අපිට අපි ධර්ම කියනවනේ ඒකයි. ධර්මයේ කියන තරමට මිනිස්සු පහදින ඊට වඩා. එහෙනම් හොඳ එහෙනම් අදට ඇතිනම් අපි මෙතනින් ඉවර කරමු නැත්නම් ඊළඟ දවසට අපි තව ටිකක් වැඩිපුර කරමු අද පළවෙනි දවසනේ. එහෙම. ඔබ වහන්සේලට තව ගැටලු තියෙනව ලියාගෙන එන්න. නැත්නම් මට කලින් මැසේජ් එකක් කියවන්න මෙන්න මේ ගැටලු තියෙ කියලා මම ඒවට සූදානම් වෙන්නම්. හරි. දැන් නැත්නම් ඒවත් බලාගෙන මොනවයි තියෙනවනම් දැන් අපි මේ ටියුට් එක මේ නෝට් එක බලාගත්තා ඉතින්. ඔව්. අපි මේ වගේ දෙනම දිගටම ටියුට් දෙනවා. ඉතින් ඔබ වහන්සේලා වෙනුවෙන්ම හදලා තියෙන මේක. ඒ නිසා ඔබ වහන්සේලා එකපාරක් හරි මේක කියවන්න. ඔබ වහන්සේලා ප්‍රයෝජන නොගත්තත් නමුත් කවදා හරි අනාගතයේ මේ ප්‍රයෝජන ගන්න ඔක්කොම ඉන්ටර්නෙට් එකට දානවා මේවා. ඒ නිසා ඔබ වහන්සේලා ප්‍රයෝජන ගත්තොත් හොඳයි නොගත්තා කියලා ඒක වරදක් නෙවෙයි. ඒත් මේව තියෙනවා අනාගතයේ තව වරුදු ගානක් ගියා. අද දේශන ඉඳන්ම සියල්ලක්ම අපි ඉතුරු කරලා තියෙනවා. ඔබ වහන්සේලා නිසා ඉතින් ඒක කරන්නත් ලැබුණනේ ඔබ වහන්සේටත් එක පිනක්. එහෙනම් හොඳයි එහෙනම් බොහොම සතුටුයි ඔබ වහන්සේලගේ පැමිණීම අපට ආශිර්වාදයක්. හොඳයි අපි කරමු එහෙනම් හරි. අපි බ්‍රහස්පතින්දා කරමු කැමති නම් ඊට කලින් අඟහරුවාදා වගේ දවසක් උන ඉඳන් ලැබුණොත් කියන්න. සතියක දවස් දෙකක් උනත් කරමු. මොකද මට දීර්ඝ කාලයක් රැඳෙන්න වේද කියලා කියන්න බෑ. ඇත්තටම මගේ තියෙන වැඩත් එක්ක. එහෙමයි. ඒ නිසා සතියේ දවස් පහම පුළුවන් නම් පුළුවන් වෙලාවදී පහම එන්න. ඒකයි මම කියන්නේ. බැරි නම් මාසයක් නවත් කමන්නේ. බැරි වෙලාවට මාසෙම නවත් කමන්නේ. පුළුවන් නම් දවස් 7ෙම පුළුවන් නම් 7ෙම එන්න. මම 7ටම හරි සූදානම් වෙන්නම්. අපි අඟහරුවාදා දෙන්නම් හොඳටම. දැන් ලැබුණොත් කියන්න මට. මට සුට්ට බල්ල. බල්ල කියන්න. පන්සලේ ගැටලු නැත්නම්. අනිවාර්යෙන් බහස්පරින්ද? ඔව්. බහස්පරින්ද අපි එන බලමු. මේ ඊට අමතරව තව දවසක් හරි දෙකක් හරි ඉඳ තියනට එන්න. ඔව් දවල් පුළුවන් නැට අපි දවල් වුණත් කරමු ගැටලුවක් නැහැ. එහෙම. ඔව් මෙහි බැරිලාට වුණා පන්සලේ පුළුවන් නම් අපි එහෙමත් කරමු. කිසි ප්‍රශ්නයක් නැහැ. ආන්දරුන්ට ලේසිද? ඒ දෙකම බැරි වෙච්ච වෙලාවේදී මේ Zoom එකෙන් හරි නම් එහෙමත් කරමු අපි. එහෙම. එහෙනම් මෙහෙම. ඔව් මෙහෙම හොඳයි ටිකක්. ඔව් මෙහෙම live ගැතියක් තියෙනවා නේද දැනෙනවා ඒක හොඳයි. අරක නැරඹුණා දෙමු වෙන මොකක් හරි ආවුදින් කවුරු හරි ආවුදින් හරි වෙච්චද ඉතින් මේ වින්නකොට හරි 2006කට හිතේම කරන්න පුළුවන් නේද ඒක හරි හන්දනේ භූම්පි හොඳයි හරි මම සතුටු වෙනවා වහන්සේලගේ සතුටු සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන හොඳයි තරම් සම්මත හොඳයි එහෙනම් අපි අද මේ සාකච්ඡාව නිවඩපත් කරමු ධර්ම සාකච්ඡා කිරීමෙන් දහම් ගැටළු විසඳා ගැනීමෙන් මේ සිද කරගත් සියලුම පින්දහම් අපරමෙන් මියගිය ඥාතීනොත් දෙවියනොත් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන පැතුමින් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු කුසලල බලයෙන් අප හැම දෙනාගේම ජීවිත ධර්මයට වඩා වඩාත් නැඹුරු කරගෙන අපේ ජීවිතත් දහමින් පෝෂණය කරගන්නා ගමන් ලෝකයටත් ස්වාමීන් වහන්සේලා විදියට උපරිම සේවය කරන්නට මේ පින්වත් ස්වාමීන් වහන්සේලාට ශක්තිය ධෛර්යය නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛපත්තාච නිදුක්ඛාං භයම්පත්තාච නිබ්භයාං ශෝකම්පත්තාච නිස්සෝකාං හොන්තු සම්වේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු